නමස්කාරවේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාරවේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ශ්‍රී බුද්ධ වර්ෂ 2550 ආසන්නයේ අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට මේ සූදානමින් ඉන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව පහළ වුණේ, ඉපදුණේ මීට වර්ෂ 2630කට කලින්. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ වයස 35දී. ඒ මීට වර්ෂ 2595කට කලින්. උන්වහන්සේ පිරිනිවන් පෑවේ මීට වර්ෂ 2550කට කලින්. කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවනි, පිරිනිවන් පෑම කියලා කියන්නේ ලෝකයාට දුක හිතෙන පසුතැවීම, ඒ කියන්නේ මනස්තාපය ඇති කරන සිත් වේදන ඇති වෙන කරුණක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන්නේ මේ ලෝකයට පහළ වෙච්ච එකම ඇස, එකම හිරු, එකම ආලෝකයේ අතුරුදහන් වුණා වගේ දෙයක්. ඒ පිරිනිවන් පෑ දිනේ මුල් කරගෙන උත්සව සැමරීම සුදුසුද කියලා කෙනෙකුට ඇතිවෙන්න පුළුවනි අදහසක්. පින්වතුනි, බුද්ධ වර්ෂයේ විවාහරයට ආවේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. ඒකට හේතුව තමයි දැන් අපි ගත්තොත් වර්තමාන ලෝකයේ ඉන්න සාමාන්‍ය මිනිසයා ලකුවට සමරන දෙයක් තමයි උපන්දිනේ. එතකොට උපන්දිනේ සමරන නිසා ඒ කෙනෙකුට හිතෙන්න පුළුවනි, ඇයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වර්ෂය අපිට උන්වහන්සේගේ උපන්දිනෙන් පටන් ගන්න බැරි? මොකද හේතුව අපි බයින් හදන්නේ අපේ මිම්මෙන්. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ, මහණෙනි දැන් සම්බුද්ධත්වයට පත් වෙලා ඔන්න දැන් ඊළඟ වෙසක් වලට ඔන්න අවුරුදු 10 එනවා, උත්සවයක් ලේසි කරපන්න කියලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට උත්සව ලෑස්ති කළාද? උන්වහන්සේ නිකෙලිස්. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. කෙලිස් සහිත ලෝකයේ උත්සව නිකෙලිස් මනසට අයිති නැහැ. උන්වහන්සේ කිසි කෙනෙකුට සම්බුද්ධත්වය වර්ෂ මෙච්චර මෙච්චර ගානින් සමරන්න කියලා කාටවත් කියලා නැහැ. උපන්දින සමරලා නැහැ. ඒකේ තේරුම තමයි ඒ කාලේ මනුෂ්‍යයන් බොහොම දියුණු මට්ටමකින් ඉඳලා තියෙනවා. උන්වහන්සේ කාටවත් දේශනා කළා නැහැ මම පිරිනුවන් පෑවට පස්සේ අවුරුද්දක් පාසා ඒක සිහි කරපන් කියලා. කිසි කෙනෙකුට දේශනා කළා නැහැ. එහෙමනම් අපි මේ බුද්ධ වර්ෂයේ විවාහට ආවේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා කල්පනා කළා ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය විසිර යන්න නොදී ඒක රාශී කළා පිළිවෙලකට සකස් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ 13 වහන්සේලා බෙදන්න බාරගත්තෙත් ද්‍රෝණ කියන බ්‍රාහ්මණෙක් මිසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ කුසිනාරාව අතහැරලා ඒ රහතන් වහන්සේලා රජගහනුවරට වැඩියා. රජගහනුවරට වැඩියේ කුමන කරුණකටද? ධර්මයේ සංගායනා කරන්න. ධර්මයේ සංගායනා කරනවා කියලා කියන්නේ උන්වහන්සේලාගේ අදහස තිබුණා මෙහෙම. බුදුරජාණන් වහන්සේ අතිවිශාල ප්‍රදේශයක ඉන්දියාවේ මෙහා කුණේ ඉඳලා එහා කුණට වේගෙන් ගමන් කරන දුම්රියක යන්නත් අපිට දවස් ගාණක් යනවා. මේ ලංකාව වගේ මේ අල්ලක් විතර චූටි රටක නෙමෙයි උන්වහන්සේ ඇවිද්දී. අතිවිශාල දේශයක් පුරා වසර 45ක් මුළුල්ලේ මනුෂ්‍යයන් සොයාගෙන ගිහිල්ලා ඒ බුද්ධිමත් මනුෂ්‍යයන්ගේ ජීවිතාවබෝධය පිණිස දේශනා කරපු ධර්මය එක එක ආකාරයට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ විසිරිච්ච මල් ගොඩක් වගේ. තිරහතන් වහන්සේට මතක් වුණා මේ විසිරුණු මල් මල්ලාසනයක නිකන් තියෙන්න ඇරියොත් හුලඟක් ආවහම මේ මල් සීසීකට යන්න පුළුවනි. එහෙමනම් මේ මල් ඔක්කොම එකතු කරලා නූලකින් ඇමිනුවොත් එහෙම යන්නේ නැහැ. එහෙම හිතලා ඒ රහතන් වහන්සේලා එකතු වෙලා මෙය බුදුරජාණන් වහන්සේ අසවල් තැන අසවල් කරුණ අරබය දේශනා කරන ලදි කියලා ඒකට මුල් වෙච්ච පසුබිමත් සහිතව රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් විනයත් මෙයයි කියලා ක්‍රමානුකූලව ඒ ගොනු කරලා සම්මත කළා. ඒක තමයි මල් විසිර නොයන නූල. ඒක තමයි සංගායනාව කියන්නේ. ඒ සංගායනාව සිදු වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මාස අන්න බුද්ධ වර්ෂය ආපු හැටි. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා මාස 3ක් ගෙවුණා. ඊට පස්සේ අවුරුද්දක් යනකොට ඒගොල්ලන්ගේ හිතට නිකම්ම එනවා. මොකක්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුද්දයි. අවුරුදු 50ක් යනකොට නිකම්ම හිතට එනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා දැන් අවුරුදු 50යි. ඔන්න අවුරුදු ඊළඟට ඔන්න ඇති වුණා සංඝයාතර විනය ප්‍රශ්නයක්. අරුබුදයක් ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 100යි. ඊට පස්සේ ඒ දෙවන ධර්ම සංගායනාව සිදු වුණා. ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව එද්දී බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල අවුරුදු 230 ගණනක් වුණා. 236යි. ඒ එහෙම තමයි මතක තියාගත්තේ අපි. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල 236දී මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ආවා. මෙහෙම විවාහයට ආපු එක මේ නූතන ලෝකේ මේ සරූපීත්වල දේවල් එකතු වෙලා මේක උත්සවයක ස්වභාවය එනකට මිනිස්සු හිතන්න පුළුවනි. දන්නේ නැති අය මේ පිරිනුවන් පෑමක් මේකේ තියෙනවනේ බුද්ධ වර්ෂය පටන් ගන්නදී. එතකොට අපි මේක ගැලපෙනවද? ඒ මතේ ඉන්නේ මේකේ අර්ථය නොදන්නාකම නිසා. නමුත් අපි හිතන්න ඕනේ මේ විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් බුද්ධ වර්ෂයේ දැන් අපි විවාහාරයට දැන් අපි කතාබස් කර කර එනවා. අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ජීවිතයේ අතීතයට එකතු වෙද්දී ඒ දිනේ අපිට ලං වෙනවද ඈත් වෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනම් පල මාස 3ක නම් අපි හිටියේ. හැමතැනම එහෙනම් අපිට දකින්න ලැබෙන්නේ රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පල අවුරුදු 100කින් නම් ඒත් රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පල අවුරුදු 236කින් පස්සේ නම් ඒ බුදුරජාණන් වහන්සේ පිරිනම් පල අවුරුදු 1000ක් ගෙවෙද්දී ලොකු වෙනසක් වෙන්න පටන් ගත්තා. කියන්න ගත්තා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මේ බුද්ධ ශාසනයේක මගපල ලැබනවා කියන එක බුරු වැඩක් කියලා මහණවිචයම කියන්න ගත්තා. කියන්න ගත්තා මේ මාර්ගපල ලබන්නේ මොන වැඩක්ද ඒක? ඒක මොන කජ්ජක්ද? ඒක වැඩක් නැහැ. ඒක නෙමෙයි කරන්න ඕනේ කිව්ව තම තමන් බුදු වෙන එකයි. ඔන්න මහායානෙ හැදුවා. එතන ලොකු අර්බුදයක් නෙමෙයිද ඒක? ලොකු අර්බුදයක්. ඉතින් එවැනි පරිසර මැද්දෙන් එනකට එනකොට බුද්ධ වර්ෂයේ විවාහාරයට එද්දි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන්න මේ යුගයේ අමාරුයි වගේ කතාවක් නෙමෙයිද මේ බුද්ධ වර්ෂයෙන් අපි ඈත් වෙන්න ආවේ? ඒ නිසා බුද්ධ වර්ෂය ගැන අපි කතා කරද්දී අපිට වැදගත්ම දේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉක්මනින්ම මේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල මෙච්චර කාලයක් දැන් ගත වුණා. අපි තාමත් සංසාරයේ ඉපදීපදී මෙරි මෙරි යන ධර්මතාවයකට හසු වෙලා ඉන්නවා. අපි දැන්වත් මේකෙන් ගැලවෙන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබා ගන්න ඕනේ. ඇයි වෙන බුදු වෙච්ච කෙනෙක් නැහැ. අනිත් එක හිට අනිත් බුදුරජාණන් වහන්සේම 15 වීමකුත් නැහැ. ඉතින් ඒ නිසා අන්නේ අදහස තමයි ඇති කරගන්න ඕනේ. සමහරු දන්නේ නැතුව දැන් වෙසක් වේසාක කියන පාලි වචනේ තමයි සිංහලින් වෙසක් කිව්වේ. දැන් මොග්ගල්ලාන කියන පාලි වචනේ සිංහලින් මුගලන්. සාරිපුත්තු කියන පාලි වචනේ සිංහලින් සැරියුත්. මේ වගේ වේසාක කියන පාලි වචනේ සිංහලින් වෙසක්. නමුත් අපි වෙසක් කියන එක අපේ සිංහලයේ යෙදෙනවා අමුතු වෙසයකට. මොකද යාද අමුතු වෙසක් අරගෙන කියන්නේ නැද්ද අපි? ඒ සමහර හේතුවයි ඉස්සර මේ වෙසක් කියන්නේ වෙසයක්. ඔන්න ඔලු බක්කු නටන ගත්තා. ඔලු බක්කු ආවේ ඒ විදිහටයි. වෙස්මුණු ආවේ ඒ විදිහටයි. මොකද වෙසක් කාලේනේ වෙස්මුණු වෙන්නේ. හිතන්නේ මේ වෙසයක්. විසක්. එතකොට තේරෙනවා මේ රටේ හිටපු බෞද්ධ ජනතාව තමන් විසක් කියලා සමරීමේදී වේසාක කියන වචනේ සිංහලට හැරවීමක් විසක් විසක් අමුතු වේසයක් කියන අර්ථයකේ නැති බවවත් සමාජයේ දැනගෙන හිටියේ නැහැ. ඒතර කොයිතරම් බුදුදහමෙන් ඈතද? කොයිතරම් නොදන්නා කමක්ද තිබුණේ? ඉතින් මේ නිසා දැන් අපි දන්නවා වේසාක කියන වචනේ සිංහල රූපේ තමයි විසක් කියන්නේ කියලා. එහෙම නැතුව මේකේ අමුතු වේසයක් කියන අදහස නැහැ. පොය දවසට කියන නම. ඉතින් පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන අවස්ථා තුනක් යෙදුණු පොහොය දවසේ නම විසක්. අන්නේ පොහොය දවසේ තමයි බුද්ධ වර්ෂයේ පටන් ගත්තේ උන්වහන්සේ පිරිනම් පෑමන් සමග. තේ බුදුරජාණන් වහන්සේ ලෝකේට දේශනා කළ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මය විවිධ ක්‍රමවලින් විවිධ ආකාරයෙන් උන්වහන්සේගේ දේශනා කෞශල්‍ය උන්වහන්සේ මනුෂ්‍යයාට ඉදිරිපත් කරපු මේ විවිධ උපක්‍රම මනුෂ්‍යයා කෙරෙහි කරුණාවෙන් උන්වහන්සේ දැක්වූ ස්නේහය දයාවන්තකම ඉබඳු ආකාරයෙන් පිහිටපු කෙනෙක් ආයමත් දකිනවා නම් බුදු කෙනෙක් පමණයි. ඉතින් උන්වහන්සේගේ ඒ බුද්ධ දේශනාවක් අපි සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරද්දී අපිට උන්වහන්සේ අපිව අරගෙන යන්න හදන්නේ කොතෙටද? උන්වහන්සේ අපිව අපට පෙන්වන්නේ මොකක්ද කියන එක හොඳට තේරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුංචි ළමයින්ට කතන්දර කියනවා වගේ තමයි අපිට දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා දැන් සාමාන්‍ය මිනිස්යන්ගේ හිත අවබෝධයක් කරා ගියොත් විතරයි පළල් වෙන්නේ. පළල් වෙනවා කියන්නේ එයාට හැම පැත්තකම හිතන්න පුළුවන් මම මේක කළොත් මේකේ මේකේ පාඩුවක් තියෙනවා. මේක මේක අවාසි මේක මට අහිත පිණිස පවතිනවා. මේ වගේ ඒ අවබෝධයක් පිණිස කෙනෙකුගේ සිතේ දියුණුවක් ඇති වුණොත් තමයි ඒ හිත පළල් වෙන්නේ. එහෙම නැත්තම් පටුයි. සතිග්ගි වගේ. පටු. දැන් සතෙකුට ගත්තොත් බොහොම පටු කල්පනා. චූටි සීමාවක තමයි ආයෙන්නේ. ඒ වගේ තමයි අවබෝධයක් නැති ජීවිතේ. ඉතින් ඒකෙන් මිනිස්සයා මුදවලා පළල් සිතකින් ජීවිතය දිහා බලන්න බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට මිනිස්යාට පිහිට උනේ. ඉතින් උන්වහන්සේ පිහිට වෙච්ච දෙයක් තමයි උන්වහන්සේ උපමා මගින් අපට දේශනා කරන්නේ. කරපු අපි ඉගෙන ගැනීම අපි අද ඉගෙන ගන්නේ ආසි විසූපම සූත්‍රය. කලින් ඔබ අහලා තියෙනවා. නමුත් මා කල්පනා කළ ඒකේ තියෙන දහම් කරුණු නිසා ඒක අපේ ජීවිතයට හරිම ප්‍රයෝජනයි. අපි ඉන්න තැන මොන වගේ තැනක්ද? අපි ඉන්න ඕන තැන කොතනද? කියන දෙකම විස්තර කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පහදලා තියෙනවා. සංයුත්ත නිකායේ හතරවෙනි කොටසටයි මේ ආසි විසූපම සූත්‍රය අයිති. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා උන්වහන්සේ වදාලා මෙහෙම මහණෙනි ඝෝර විස තියෙන උග්‍ර තේජස් තියෙන භයානක සර්පයෝ හතර දිනක් ඉන්නවා. එතකොට දැන් මේ දේශනාව මේ කුමක් උපමා කරගෙනද යන්නේ? ආසි විසූපම සූත්‍රය. උග්‍ර විස තියෙන සර්පයන් ගැන උපමා කරගෙන තමයි මේ දේශනාව පටන් ගන්න. ආසි විසූපම සූත්‍රය. එතකොට උග්‍ර භයානක විසසයිත සර්පයෝ හතර දිනක් ඉන්නවා. මනුස්සයෙක් ඉන්නවා ජීවත් වෙන්න කැමති. මැරෙන්න කැමති නෑ. සැපේ කැමති. දැන් ඔබෙන් ඇහුවොත් සැප විඳින්න කැමති ඇත උස්සන්න කියලා. එතකොට සියලු දෙනා මාත උස්සනවා. දුක කැමති අය කියන්න කිව්වොත් සියලු දෙනාම ඔළුව දෙපැත්තට හරවනවා කියලා. ඒ කියන්නේ කැමති නෑ. එහෙනම් අපි සියලු දෙනා කැමති. ඔන්න දැන් අපි යනවා. යනකොට කෙනෙක් භයානක සර්පිය හතර දිනක් දෙනවා. ඉදා ගනි. දැන් ඔන්න සර්පිය හතර දින හතර දැම්ම කියමු. දැන් ඔන්න අල්ලගත්තා. කියනවා දැන් මෙවුන්ට බඩගිනි වෙලාවට කවාපන්. පිපාසය ඇති වෙච්ච වෙලාවට වතුර බොන්න දෙන්න. මේ සර්පයින්ව කෙලුටුනහම නාවන්න. මේ සර්පයින්ට නිදිමත හැදෙනවා. එතකොට මෙවුන්ව නිදි කරන්න. හැබැයි මේ වගේ හොඳට මේ සර්පයින්ට සාතු සප්පායම් කරන්න කියලා ඔන්න සර්පිය හතර දිනා දෙනවා. දීලා කියනවා හැබැයි පුතු මේ සර්පිය හතර දිනා ওই විදියට සාතු සප්පායම් කරමින් සිටිද්දි මෙවුන්ට ඒ කෙලෙහි ගුණේ නැහැ. මේ සර්පිය හතර දිනා ඕනම වෙලාවක කිපෙනවා, ඇවිස්සෙනවා. ඇවිස්සিলা නුඹට දෂ්ට කරાવી. නුඹ වනසාවි. එතකොට උඹ මැරිලා යාවි. එක්ක උඹ මාරාන්තික වේදනා විඳවාවි. දැන් උඹ කැමති දෙයක් කරපන් කියනවා. දැන් සැප කැමති දුක අකමැති කෙනාගේ අතට මෙහෙම සාරපියු ටික දුන්නාම ඔය විස්තරේ කියලා එයා මොකද කරන්න ඕන? සාරපිය අතල්ලා යා දුවන්න පටන් ගත්තා. එයා දුවන්න පටන් ගත්ත මේ සර්පයින්ගෙන් බේරෙන්න. දුවගෙන දුවගෙන යද්දී මොන්න මෙයාට තව පණිවිඩයක් ආවා. පණිවිඩය මොකද්ද? උඹට දුවල බේරෙන්න බෑ. බේටි පිටිපස්සෙන් වදකයෝ පස් දිනක් පන්නගෙන එනවා. ඉඩ ලැබිච්ච ගමන් උඹව විනාශ කරන්නම් කියලා වදකයෝ පස් දිනක් පන්නගෙන එනවා. දැන් මෙයාගේ බය කලින් තිබිච්ච බය අඩු වුණාද වැඩි වුණාද? ඔව්, දැන් මෙයාට අනතුරු දෙකයි. සර්පයින්ින් බේරෙන්න තමයි දිව්වේ. දුවනකට දුවලා බේරෙන්න බෑ. ඇයි? පිටිපස්සෙන් පන්නාගෙන එනවා වදකියු පස් දෙනෙක්. දැන් මෙයාගේ බිහිතිය වැඩි වුණා. තැති ගැනීම වැඩි වුණා. ආයෙ දුවන්න පටන් ගත්තා. දුවන්න පටන් ගන්නකොට මෙයාට කියනවා, උඹට එහෙම දුවලා බේරෙන්න බෑ. උඹේ ඇතුලේ හැසිරෙන්න, අභ්‍යන්තරේ හැසිරෙන්න හැසිරෙන වදකෙක් කඩුවක් ඔසවාගෙන උඹ පිටිපස්සෙන් එනවා. ඒ වදකයාට එන්නේ ඉඩ ලැබිච්ච ගමන් ඔබේ හිස ගසා දමන්නම් කියලා. පුළුවන් නම් බේරියන්. දැන් මෙයාගේ බිය වැඩි වුණාද අඩු වුණාද? ඔව්, දැන් මෙයාට බිය කීයක්ද? තුනක්. සර්පයෝ ටික හම්බ වුණා. ඒ උන් ටික ඇතැල්ල දුවන්න පටන් ගත්තාම වදකයෝ පස් දිනෙ පන්නන්න පටන් ගත්තා. ඒකට බිය වෙලා දුවන්න පටන් ගත්තාම ඔව් අභ්‍යන්තරයේ හැසිරෙන තව වදකේ පන්නගෙන ඉන්න පටන් ගත්තා. දැන් බේරෙන්න හිතාගෙන දුවගෙන දුවගෙන දුවගෙන ගියා. දැන් ගියේ කොහෙද? ගමකට. පාළු ගමකට ගියා. දැන් පාළු ගමේ ගෙවල් තියෙනවා. මෙයා පිහිටක් හොයාගෙන මොකද කළේ? ගෙවල් වලට රිංගුවා. රිංගල බැලිනම් ගෙදර කවුරුත් නෑ. හැබැයි තියෙන භාජන තියෙනවා. හැලිවලන් තියෙන හොඳට වැහුම් වහලා, අල්මාරි තියෙන හොඳට වහලා. දැන් මේ ගෙදරක කෙනෙක් ඉන්න ලකුණු තමයි හැමතැනම තියෙන්නේ. මෙයා බැලුව කවුරුවත් ඉන්නවද? මේ ඉන්නව නම් ඉතින් බත් වෙලා වෑංජන හදලා මොනවද තියෙනවානේ. බැලුව වැහුම් ඇරලා බලද්දි මොකෝවත් නෑ. කබඩ් ඇරලා බැලුවා මොකෝවත් නෑ. එහෙනම් මේ ගෙදර කවුරුවත් නෑ. මෙයා ආරක්ෂාවට ඊළඟ ගෙදරට දිව්වා. ඒ ගෙදරත් නෑ. එතකොට එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ කවුරුවත් නැති පාළු ගෙවල් වලට. දැන් මෙයා රිංගන්නේ. එතකොට මෙයාට ආරංචියක් එනවා. දැන් මම් පහරන, මේ ගම් පහරන ගෙවල් මංකොල්ල කන සොරු ඉන්නවා. දැන් සොරු මේ ගෙවල් වලට කඩාගෙන වදිද්දි උඹ හිටියොත් මෙතන නුඹ තමයි අහුවෙන්නේ. පුළුවන් නම් බේරියා. දැන් එතකොට මෙයාට මේ ආරක්ෂාවක් ගන්න තැනක් නැහැ. මෙයා ආයේ දුවන්න පටන් ගත්තා. එතකොට දැන් මෙයාට බය කීයක්ද? සර්පයින්ගෙන් බය වුණා. බය වෙලා දුවන්න පටන් ගත්තා. දුවනකොට වදකයෝ පස් දෙනි පස්සෙන් පන්නනවා. දුවන්න පටන් ගත්තා. අභ්‍යන්තර වදකෙක් පස්සෙන් පන්නනවා කඩුවක් උස්සවාගෙන. දුවන්න පටන් ගත්තා. හිස් ගෙවල් වලට මෙයා රිංගු ආරක්ෂාවකට. අන්තිමේදී බැලිලනම් ඔව් ගම් පහරන හොරුන්ට අහුවෙන ගෙවල්. අන්තිමේදී මෙයා දුවල ගිහිල්ලා නැවතුණා ගම් ඉවුරක. එතෙර මොකවත් වුව නැහැ. දැන් මෙතෙර ඉන්න මේ මෙයාට දැන් බියජනක කරුණු වලින් මෙයා ගැලවිලා දෙන්නේ නැහැ. මෙතර හැමතිස්සෙම මේ බිය ඇයි මෙතර තමයි සර්පිය හතර දෙනා ඉන්නේ. මෙතර තමයි වදකියෝ පස් දෙනා ඉන්නේ. මෙතර තමයි හයවෙනි වදකයා කඩුවක් ඔස්වාගෙන පන්නගෙන ඉන්නේ. මෙතර තමයි හිස් ගම තියෙන්නේ. මෙතන තමයි ගෙවල් පහරන මංකොල්ල කාරයෝ ඉන්නේ. එහෙනම් මෙයාට මෙතර රැඳිලා රැකවරණයක් නැහැ. ආරක්ෂාවක් නැහැ. පිලිසරණක් නැහැ. එයා දැන් මොකද කරන්න ඕනේ? දැන් එයාට ඊතරට පැන ගන්න ඕනේ. පාලමක් නැහැ. ඊතර වෙන්නේ. බෝට්ටුවක් නැහැ. ඔරුවක් නැහැ. දැන් මෙයා කල්පනා කළා දැන් ඉතින් හරියන්නේ නැහැ මම මෙහි ඉඳලා. මං එහා පැත්තට කොහොම හරි යන්න ඕන. එහා පැත්තට පැන ගන්න නම් ඔව් එහා පැත්තේ මුකුත් මෙහෙට එවන්නෙත් නැහැ. මෙහෙම්ම තමයි ඔක්කොම හරි ගස්ස ගන්න තියෙන්නේ. ඉතින් මෙහි තියෙන ඔය දරපතුරු කෑලි එකතු කරලා තමන්ට අහුවෙන ඉදිවල එකතු කරලා පාරුවක් හදනවා. හදල පාරුව වතුරට දාලා මෙයාගේ අතේපයි වීරියෙන් මෙයා මහන්සි වෙවි. අතේපයි වීරියෙන් උත්සාහ අරගෙන හිමීට ඔව් එතරට සේඳු වෙනවා. එතකොට එතරට ගියාම මෙයා සර්පිය හතර දිනාගෙන් නිදහස්. වදකිය පස් දිනාගෙන් නිදහස්. අභ්‍යන්තර වැසිරෙන කඩුව සුවාගත් වදකයාගෙන් නිදහස්. හිස් ගෙවල් වලින් යුතු ගමෙන් නිදහස්. ගම් පහරන ඒ ගෙවල් පහරන මංකොල්ලකාරීන්ගෙන් නිදහස්. ඒව මොකවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න එයා තමයි ගැලවිච්ච කෙනා. එයා තමයි බේරිච්ච කෙනා. එයා තමයි අනුතුරු නැති කෙනා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම මේ කාරණයක් තෝරා දෙන්න උපමාවක් කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් හදලා මේ විස්තර කළේ කාරණේ තෝරලා දෙන්න. උන්වහන්සේ වදාලා මහණෙනි ආසිවිස ඝෝරවිස උග්‍රවිස තියෙන සර්පය හතර දෙනා කියලා කිව්වේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ටයි. දැන් අපි ළඟ තියෙනවද සතර මහා ධාතු නැද්ද? සර්පය හතර දෙනා ඔබට හම්බ වෙලාද තියෙන්නේ නැද්ද? ඔබ කවනවා පොනවාද නැද්ද? එතකොට සර්පයෙන් නාවන්නේ නැද්ද? නිදි කරවන්නේ නැද්ද? සර්පයන්ට කැමතිද නැද්ද? සර්පයෝමයි පතන්නේ. ආයමත් පතන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. සර්පින්ට ආසද නැද්ද? එතකොට සර්පයන්ෙන් ලැබෙන දේ තමයි ලැබෙන්න තියෙන්නේ. එක 100 කෙනෙක් හිටියා. 100යි මිනිබිරියට කතන්දරයක් කියා දුන්නා. මිනිබිරියට කිව්ව දුවේ මගේ ළඟ ඉන්නවා කිව්ව සත්තු දෙන්නේ. ඒක සතෙක් ඊටාම දරුණුයි. ඊටාම ක්‍රූරයි. ඊටාම භයානකයි. ඊටාම නපුරුයි. තව සතෙක් ඉන්නවා ඊටාම අහිංසකයි. ඊටාම කීකරුයි. ඊටාම සාන්තයි. ඊටාම බුද්ධිමත්. මේ දෙන්න ෆයිට් කරනවා කිව්වා. දුව ඇහුවා. එතකොට 100 දිනන්නේ කවුද? එතකොට 100 කිව්වා දුවේ දිනන්නේ මං පෝෂණය කරපු එකා කිව්වා. මං ඛණ්ඩ දීපු එකා කිව්වා දිනන්නේ. මගේ හිතේ මගේ ජීවිතය ඇතුළේ ඉන්නවා කිව්වා සත්තු දෙන්නේ. මං ඛණ්ඩ දුන්නේ මොකෙකුටද? ඒකා කිව්වා දිනන්නේ. හරි නේද? ඒ ඛණ්ඩ දුන්නේ නැත්තම් වැරිනවනේ. අපේ හිතලත් මේ සර්පය පෝෂණය කරන්න ගියාම ඒ වගේ සත්තු හට ගන්නවා. කෙලෙස් හටගෙන චූටි නයි පැටව්, පොළොම් පැටව්, නරි පැටව් හට ගන්නවා. එතන අපි කන්න දුන්නොත් කාලයක් ගියාම එවුම්ම තමයි අපිව කන්න පටන් ගන්නෙ. ඒ වගේ තමයි මේ කෙලෙස්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් මිනිස්සයා කොච්චර ආශාවෙන් කැමති වෙලා හිටියත් මේ වින්දනයක් ලබන්න කල්පනා කරගෙන හිටියත් අන්තිමේදී සර්පය හතර දිනක් කිපුනහම ඒ විසගෝර සර්පෙන් අනගුණක් නැතුව දෂ්ට කරනවා වගේ මේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම පීඩා විඳිනවා. දැන් සර්පය දෂ්ට කරාම මිනිස්සයා මැරෙනවා. එතකොට පිත කිපිලා, සෙම කිපිලා, නොඑක ආකාරයෙන් රෝග හට අරගෙන මිනිස්සයා මැරෙන්නේ නැද්ද? එහෙනම් මැරුණා කියන්නේ සර්පය දෂ්ට කළා. හිටපු ගමන් සර්පය දෂ්ට කරනවා, මැරෙන්නේ නැහැ, විඳවනවා. අවුරුදු ගණන් විඳවනවා. පිළිකා හැදිලා, ඇස් රෝග හැදිලා, කන් රෝග හැදිලා, නාස් රෝග හැදිලා, මුඛ රෝග හැදිලා, දත් රෝග හැදිලා, ඊළඟට නොඑක ආකාරයේ කායික ආබාධ හැදිලා අවුරුදු ගණන් විඳෝ විඳෝ විඳෝ ඉන්නවා. විසඝෝර සර්පියා දෂ්ට කළා වගේ. හරි නැද්ද? බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට අපිට මේවා තෝරලා දෙනවාද? එතකොට අපිට මතක තියෙන්න ඕනේ ඒ මේ කයක මේ වගේ ස්වභාවයක් තියෙනවා කියන කරුණ. ඒක මතක හිටියේ නැත්නම් අපේ මේ කය දැන් අපිට එහෙම වෙද්දි දැන් අපි ගත්තොත් අපිට මේ විසගෝර සර්පෙක් වගේ තමයි කියලා මේ කයට කායික වශයෙන් රෝග පීඩා වේදනා ඇති වෙද්දි අපිට හිතෙනවා. හිතනට අපි හිතේ ඇතුලේ තියෙන්නේ මේව නැති කයක්. එහෙම එකක් නැද්ද? දැන් අපි ගත්තොත් දැන් මේකයි රෝග පීඩා හට ගන්නකට අපිට හොඳට නිකන් රෝග පීඩා නැති ශරීරයක් වගේ නිකන් බාහිරින් පේන්න තිබ්බොත් අපේ හිත එකපාරට ඒකට ඇලෙන්නේ නැද්ද? ආ මියාට නම් ලෙඩක් නෑ මගේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කයි ලෙඩ නැති මොහොතක් නෑ කියලා. උන්වහන්සේ දේශනා කළා බඩගින්න කියන්නේ රෝගයක් කියලා. පිපාස කියන්නේ රෝගයක් කියලා. මල මූත්‍ර බර කියන්නේත් බලන්න ඒක තේරෙනවද? දැන් මුත්‍ර අඩසියක් හැදුනාම තියෙන වේදනාව. මුත්‍ර අඩසිය හැදිච්චයි දන්නව ඇති. මලබද්ධය හිතුනාම තියෙන වේදනාව. දැන් එක දවසක් මට කිව්වා මේ දම්බදී වන්දනාවේ අම්ම පිරිසක් එක්කන් ගිහිල්ලා අම්ම කෙනෙකුට දවස් 6ක් මලබද්ධි. දැන් බඩ පිපිලා මේ ආච්චි කෙනෙක් කෑ ගහනවලු. කෑ ගහනවා. දැන් බඩ එලියන්න බෙහෙත් දුන්නට හරියන්නේ නැහැ. කෑ ගහනවා. අන්තිමට මේ වන්දනා නඩිය ගිනින හොඳ තරුණ පුතෙක් මේ පුතා මොකද කළේ? අම්මව හාන්සි කළා. දැන් අමාරුවෙන් මේ මල මාර්ගයේ ඇඟිල්ල දාලා දැන් මේ එළියට ගන්න බලනවා. මේ අම්මව ජීවත් කරවන්න කෑ ගහනවා. ඉතින් අමාරුවෙන් හිමීට කර වෙලා දැන් මල ටික ඔක්කොම කර වෙලා මොකද දැන් අපේ ශාරීරික තිතත් එක්ක වතුරත් එක්කනේ මේ මලවල කරගතිය නැත්තේ. මේ කර වෙලා දැන් මේ ආච්චි කෑ ගහනවා. අන්තිමට මොකද කළේ? දැන් අර ඒ පැත්තෙන් හිර වෙලා දැන් බඩේලිය ඇතුලේ තියෙනවා වෙන මහදිලා. දැන් ඒ බඩේලියන්නේ බෙහෙත් බීලානේ. දාග කොටස සම්පූර්ණයෙන් වේලිලා. දැන් මේ මේ මේ මේ පුතා මොකද කරන්නේ? එක් චුට්ට චුට්ට ඇඟිල්ලද දා මේ මල පහ අයින් කරනවා. අර මූඩිය බෝත් අර ගෑස් බෝතලේ මූඩිය ඇරියා වගේ අන්තිමට බඩේදී විදින්න ගත්තම තමයි යම්මට ශාන්තන් සැනසෙලි උස්මක් ගියේ. මොකද්ද මේ? මේ කයේ තියෙන ස්වභාවය නේද මේ? අපි මේක කොච්චර ලස්සනට සෙන්ට් වර්ග ගෑවත් මොනතරම් ආලේප කළත් ලෝකෙ තියෙන සියලුම කසීසලු පෙලෙන්දත් ඔය ස්වභාවය අපේ හැම ශරීරයකටම එකයි නේද? එකයි. ඉතින් මේ වගේ දැන් මුත්‍රාඩස් හැදුනමත් එහෙමයි. ඊට අමතරව සමහර විට මිනිසයන් රෝහලකට ගිහිල්ලා බලන්න කෑ ගහන කෑ ගැහිල්ල නගන අඳුන සර්පිය දෂ්ට කළා වගේ තමයි. ඒ දැන් ඒ කයම නෙමෙයි මේ තියෙන්නේ. මේ කයටත් ඒක එහෙමමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේක අවබෝධ කරන්න කිව්වා. අවබෝධ කරන්න කිව්වා. අවබෝධ කරන්න කිව්වා සර්පය හතර දිනක් වගේ කියලා. මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සර්පය හතර දිනක් වගේ කියලා අවබෝධ කරන්න කිව්වා. අපිට තියෙන අභියෝගෙත් ඒකමයි. මොකද්ද? අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ කරන්න කියලා කියනවා හැබැයි. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. අපිට හිතෙන්නේම ඔන්න ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්ක ගමන් ලස්සන සර්පයා. දැන් අපිට හිතෙන්නේ කොහොමද? ෂා ලස්සනයි. එකපාරට අමුතුන් හිතන්න දෙයක් නැහැ. අමුතු හිතන්න දෙයක් නැහැ. එකපාරට අපිට හිතෙනවා ෂා ලස්සනයි. ෂා හෙඩ් හිතෙනවා. එහෙනම් ඒකෙන් තේරුම මොකද? අපේ හිතේ පිටලා තියෙන්නේ ලස්සනයි, හැඩයි, සුන්දරයි, මිහිරි. මේව තමයි හිතේ තියෙන්නේ. ඒතර ඒ වගේ එකක් කවුරුරේ නිකම්ම කියනකට මේ හිතේ තියෙන එකට ඒක ගැළපෙලා යන්නේ නැද්ද? ගැළපෙලා යනවා. දැන් මුල් කාලේ මම මේ අසුබ භාවනා හැම කරද්දි හරියට තරහ ගියා මිනිසුන්ට. හප්පා කියන්න එපා කිව්වා. පොඩි ළමයින්ට ඇහෙන්නවත් දෙන්න එපා කිව්වා. ඇයි මේ ඇත්ත தත්ත්වය පෙනෙද්දි මේ ජීවිතේ කඩාකප්පල් වෙයි, කඩාගෙන වැටෙයි කියලා තමයි බොරුවෙන් සතුට වෙන කෙනා හිතන්නේ. ඒකයි ඒකේ තේරුම. නමුත් ඇත්ත වශයෙන්ම ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැත්තේ ඇත්ත පෙනෙන ජීවිතය තුල විතරයි. ඒක දන්නේ නැහැ. ඉතින් මුල් කාලේ මට මතකයි මම ওই අසුබ භාවනා ගැන කියද්දි සමහර කව මෙහෙමයි ගිහි ජීවිතේ කලකිරීවි, එපා වේවි, ඊළඟට මේ ලෞකික ජීවිතය අත්හරීවි. එංගුව බය වෙන්න එපා, කිසිසේත් බය වෙන්න එපා කිව්වා. එහෙම වෙන්නේ නෑ කිව්වා. ඇයි? ප්‍රඥාව දියුණු වෙන තුරු අපි මලමිනියේ ගොඩක් උඩ හිටියත් එහෙම කලකිරින්නේ නෑ. එහෙම කලකිරිනවා නම් මේ ඉස්සලාම කලකිරින්න ඕනේ මේ වෛද්‍යවරු. ඊළඟට ඒ රෝහල් වල සාතු සප්පායම් කරන අය, ඊළඟට මේ යුද භූමිය වල මලමිනි එකතු කරන මලමිනි කර ගහගෙන යන අය, එහෙම වෙනවද? කලකිරින්නේ නැහැ. ඊළඟට මේ මලමිනි කපන අය කලකිරිනවද? එහෙම කලකිරින්නේ නැහැ. කලකිරින්න නම් ඊට අනුකූල වූ අවබෝධයක් ජීවිතයට ඇති වෙන්න ඕනේ. ඒ අවබෝධය තුළ විතරමයි ජීවිතය කලකිරෙන. කලකිරිනම් එච්චර ඕනේ නැහැ. ඔබටම ඔබම තේරුම් ගන්න ඔබව සමහර අවස්ථාවල ඔබ දැන් හැමදාම වෙලාවට වැසිකිලි යනවා කියලා එකක් අපේ ජීවිතේ නැහනේ. ඔබටම උහුල ගන්න බැරි ගඳක් ඔබේ මල පහවලින් එන්නේ නැද්ද? ඒකනේ මේ ශරීරය තියෙන්නේ. ඔබටම උහුල ගන්න බැරි දහඩියක් මේ ශරීරයෙන් එන්නේ නැද්ද? සමහර විට ඔබට හරියටම නියම විදියට දත් මදින් බැරුණොත් ඔබට මුහුල ගන්න බැරි ගඳක් මේ කටින් එන්නේ නැද්ද? එනවනේ. ඉතින් මේක මේ අමුතුන් සාකිකාරු වෙන්න ඕනේද? අමුතුන් පොත් බලන්න ඕනේද? එහෙම අත්දැකීමෙන් තමයි අපි මේ ශාරීරිය ගැන ඇත්ත කතා කරන්න අකමැති. නමුත් ඒක අපි කිව්වත් නැතත් කතා කළත් නැතත් තියෙනවා. දැන් එක දවසක් මට එක තරුණිය කිව්වා ස්වාමීන් වහන්සේ අනිත්‍යයි කියලා කියනකොට මම කැමති නැහැ කිව්වා. මම එහෙනම් නිට්ටයි කියලා හිතා ගන්න කිව්වා. ඒත් නිට්ටයි කියලා හිතා ගන්නවා මිසක් නිට්ටි දෙයක් ඒ වගේ දැන් මේකේ අසුබයි කියලා කියනකොට කැමති නැත්තම් කරන්න තියෙන මොකද්ද? සුවඳයි කියලා හිතා ගන්න. ඒත් ගඳ ගහද්දිත් හිතන්නේ එහෙනම් සුවඳයි කියලා. කොච්චර සුවඳයි ලස්සනයි කියක අපි බැලුවත් අපිට බලන්න තියෙන්නේ එක්ක කෙස්, එක්ක ලොම්, එක්ක නියපොතු, එක්ක දත්, එක්ක සම, එක්ක මාස්, එක්ක නහරවැල්, එක්ක ඇට, එක්කෝ ඇට මිදුළු, එක්කෝ වකුගඩු. මේ වගේ දේවල් මිසක් වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒක බලන්නේ කවුද? ඒක බලන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අහපු ශ්‍රාවකයා විතරයි. අනිත් එක්කෙනාට පේන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම බලන්න. එහෙම බලද්දී ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. අන්න ඒකයි. ඒ විදිහට අපි නුවණින් සිහි කළොත් යම්කිසි ප්‍රමාණයකට මේ කය ගැන, මේ සතර මා ධාතුන් ගැන අවබෝධයක් ඇති කර ගන්න ඊ දැක්ම උපකාර වෙයි. හැබැයි ඉතින් අපි නුවණින් විමසන විදිහට තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ මීට වඩා වෙනස් විදියක්. අපිට ඇත්තට පේන එකට වඩා හිතේ පේන්නේ වෙනස් විදියක්. දැන් පින්වතුනි, අපි ඒක තේරුම දැන් ඇහෙන් රූපයක් බලද්දී, දැන් ඇහි රූපයයි විඤ්ඤාණය එකතු වෙනවනේ. කණින් ශබ්දයක් අහද්දී කණේ ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දී නාසයේ ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වෙනවා. දිවෙන් රස විඳිද්දී දිවේ රසයයි විඤ්ඤාණය එකතු වෙනවා. කයින් පහස විඳිද්දී කයේ පහසයි විඤ්ඤාණය එකතු වෙනවා. මනසින් අරමුණු විඳිද්දී මනසේ අරමුණේ විඥානය එකතු වෙනවා. මෙහෙම එකතු වෙනවා නම් විඥානය කියන්නේ මොකද්ද? මායාවක්. මායාකාරයෙක්. මායාකාරයෙකුගේ මායා දක්වීමක් වගේ එකක් විඥානයේ ක්‍රියාකාරීත්වය. එතන මේ විඥාකාරයා ඉන්නේ කොහේද? ඇහිනේ. ඇහෙන් රූපය බලන එකට විඥාකාරයෙක් එක්ක ඉන්නේ යා. කනෙන් ශබ්ද හද්දි විඥාකාරය ඇහෙන කනේනේ. නාසයෙන් ආග්‍රහණය කරද්දී මායාකාරයා නාසී ඉන්නවා. දිවෙන් රස විඳිද්දි මායාකාරය දිවේ ඉන්නවා. කයෙන් පහස ලබද්දි මායාකාරය කයේ ඉන්නවා. මනසින් අරමුණු හිතද්දි මායාකාරය මනසින්. ඒකයි අපිට මේක යථාර්ථයක් කරා යන්න දුෂ්කර. ඇයි? ඒකෙන් වෙන මේකක් මවලා දිනවා මෙහි විඳවද්දි. එහෙමනේ මේක තියෙන්නේ. මේ විඳෝ විඳෝ අපි වෙන එකක් මවා ගන්නවා හැමදේ සම්බන්ධයෙන්ම. ඒ නිසා පිංගුතුනි, මේ සතර මා ධාතුන්ගේ ආස්වාදයක් තියෙනවා. හැබැයි නමුත් ඊට වඩා තියෙනවා, ඔව්, ආදී අනිත්‍ය නිසා හටගන්න දේවල් ඊට වඩා තියෙනවා. නමුත් අර ආස්වාදයේ මුල් කරගෙන මායාකාරී විඥානීය ක්‍රියාකාරීත්වයෙන් මවලා දෙන දෙයට අපි වසඟ වෙනවා මේ කයටත් වඩා. එහෙනම් කයටත් වඩා වසඟින්න මොකේද අපි? හිතටයි. හිතට තමයි අපි වසඟ වෙන්නේ. වසඟ වෙලා අපි මේ භෞතිකව ලබා ගන්න බැරි දේවල් ඔක්කොම හිතෙන් මවනවා. මව මව ආස්වාදයක් විඳින්න කල්පනා කරනවා. ඉවර වීමක් නැහැ. ඇතිවීමක් නැහැ. ඇතිවීමක් නැහැ. ඉවර වීමක් නැහැ. එතකොට අපිට මේකෙන් තේරෙනම අවබෝධ කරන තුරු අවබෝධ කරන අතුරුම මේ අපේ ජීවිතය තුළ තියෙන අවුල අවුලමයි. ඉතින් සතර මහා ධාතු සර්පියෝ හතර දිනක් හැටියට බලන්න කිව්වා. දැන් අපි ළඟ මේ සර්පියෝ හතර දිනාට අපි සාත්‍ය සප්පායම් කරගෙන අපි ඉන්නවා. අපි අවබෝධ කරගත්තු දවසට එක දවසක් මට මතකයි, ඒ ශාන්දහසිකේ නම මට නිච්චේටම මතක නැහැ, නාරද වගේ රහතන් වහන්සේ නමක් මේ ක්‍රමයේ තියෙන්නේ. විසගෝරු සර්පෙක් දෂ්ට කරනවා. දෂ්ට කරාම මේ රහතන් වහන්සේ කියනවා අනිස් ස්වාමීන් වහන්සේලාට, අනි ආයුතුන් වහන්සේ, මේ බොල් වීමිට විසිර යනවා වගේ මේ ශරීරය විසිර යන්න කලින් ඉක්මනට ගිහලා පිළිගන්නේ තියන්න කියනවා මේ ඇඟ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ වරගෙන ගිහිල්ලා පිළිකන්නේ තැම්පත් කරනවා. ටික වෙලාවකින් උන්වහන්සේ පිරිනම් පානවා. තීකේ තියෙන බොල් මිටක් විසිර ගියා වගේ මේ ශරීරේ බිඳුණා කියලා. එතකොට බලන්න මේ ශරීරය දිහා බැලුවේ මේ පිටස්තර දෙයක් දිහා බලනවා වගේ. බලන්න කොයි තරම් අවබෝධයක්ද කියලා. දැන් අපි හැමදෙසියම බලන්නේ එහෙමද? අපි බලන්නේ අපිට අයිති, අපිට පවරලා දීපු අපේ නිජ භූමිය හැටියට බලන්නේ අපි. ඒතකොට ශරීරයේ ඇති වෙනකොට ඒ වගේ දේවල් අපි මේක පිටස්තර දෙයක්. අපි පරිහරණය කරන මේක බාහිර දෙයක් කියලා අපිට අවබෝධ වෙන්නේ. ඒ නිසා තමයි මිනිස්යන් තුළ කායික වශයෙන් දුක් වේදනා හටගන්නකොට ඊහා ඊරතර දුක් වේදනා මානසිකව හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදකේ පස් දිනේ පන්නගෙන එනවා. දැන් මේකෙන් දුවන්න නම් මේක අත්හරින්න ඕනේ. නමුත් පස්සෙන් මේක අත්හැරලා දුවද්දී එකපාරට බේරෙන්න විදියක් නැහැ. වදකේ පස් දිනිකුත් පන්නගෙන එනවා. එතන වදකේ පස් දිනා කිව්වේ පංච උපාදානස්කන්ධයයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදාන. මෙය වදකියෝ වගේ කියන ජීවිතේ ආක්‍රමණය කරන්නේ. වදකියෝ වගේ රූප උපාදානස්කන්ධේ වදකියෝ වගේ කියන කය වදකිය පන්නනගෙන ඉනවා වගේ. බාහිර කයත් එහෙමයි, තමාගේ කයත් එහෙමයි. වදකේ පන්නගෙන ඉනවා වගේ පන්නන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එකයි මේ ධර්මයේ හැසිරෙන කෙනාට හැම තිස්සෙම මේ උන්වහන්සේ උපමා කරලා දේශනා කරන ධර්මයේ උපමා වලින්ම කල්පනා කරන්න ඕනේ, විමසන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි යාට ටික ටික තේරෙන්නේ ආ මේක මෙහෙම එකක් නෙන්නම් තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ සතර සතිපට්ඨානෙ වඩන්න කියපු තැන සිහිය දිනු කරන්න කියලා තියෙන මේ විදිහට. නැත්තම් අපේ හිත දැන් අපි ගත්තොත් ලස්සන දෙයක් අපේ හිත වසඟ කරනවා නම් මං කිව්වේ ලස්සනයි, මිහිරි, සුවඳයි. මේවට අපි අමුතුවෙන්ම හිත පහදව ගන්න දෙයක් නැහැ. අපේ හිත සම්පූර්ණයෙන් ඒකට ඇලීලා තියෙනවා. දැන් අපි පාරේ යද්දී ලස්සන කෙනෙක් දැක්කොත් ඔළුව හැරිනවයි කියන එක අපි හිතලා කරන එකක්ද? නිකම්ම හිත හැරෙනවා, ඔළුව හැරෙනවා. මිහිරි හඬක් ඇහුනොත් අර ඔක්කොම කතා කර කර ඉන්නවට වඩා හිත එතනට යනවා. සුවඳක් දැනුනොත් අර ඔක්කොටම වඩා එතනට හිත එහෙම වෙන්නේ නැද්ද? ආ, එතකොට බලන්න අපේ හිත කොයිතරම් මේ ආස කරන දේ සම්බන්ධයෙන් මොනතරම් ඇවිස්සීමකින්ද තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර සතිපට්ඨානයේ සිය දිනු කරන්න ඕනේ එක්කෙනා ආංගේකට යටත් වෙන්නේ නැතුව ඉන්න ඕනේ. උපමාවට තියෙන්නේ කොහොමද? තෙල් කලයක් ඔළුවේ තියාගෙන මිනිහෙක් කරනවා කට වටක් පුරවපු. පිටිපස්සෙන් එක්කෙනෙක් කෙනවා, හැබැයි උඹ තෙල් කලේ අරගෙන යන්න. හැබැයි තෙල් බින්දුවක් හරි ඉහිරෙව්වොත් මේ කඩුවෙන් පහර දෙනවා. දැන් මෙයා යනවා. දැන් මෙයා සන්තෝෂී වෙන්න කැමති කෙනෙක් කියන්නේ. මෙයා යනකොට පාර අයිනේ නටනවා ජනපද කල්යාණි ආශ්චර්ය නටනෝ පාරායිනි. ඕන්න ඇහෙනවා ගෙජ්ජි හෙල්ලෙනවා. එතකොට ඔව් ඩොල්ක ගහනවා ඇහෙනවා, සර්පිනා ඇහෙනවා. ඔව් එයා ගැන දැන් ආශ්චර්ය ගැන ඔන්න කියනවා ඇහෙනවා එක එක ඒවා. දැන් ඔන්න නටනෝ. දැන් එතකොට දැන් මෙයා මෙහෙම යනවා. දැන් මෙයාට අභියෝගයක් තියෙනවා. මොකක්ද අභියෝගය? තෙල් කලේ බින්දුවක්වත් හලන්න නැතුව ඉන්න ඕනේ. නමුත් එකපාරට මෙයාගේ හිතට එනවා මොකද්ද? අහං ආශ්චර්ය නටනවා. එතකොට මෙයාගේ හිතේම ඇවෙන්නේ නැද්ද ඒක? කණෙන් ඇහෙන ශබ්දයට හිතේ මේක මැවෙනවා. දැන් මම ජනපද කල්යාණික වන්න ඔබේ හිතේ ඔක මැවෙන්නේ නැහැ. ආශ්චර්ය නටනවා කියපු ගමන් ඔබේ හිතේ මැවුනේ නැද්ද? මැවුණා. හිතේ මැවෙනවා. අහං ආශ්චර්ය නටනවා. දැන් මෙයාගේ හිතේ මැවෙනවා. එතකොට මෙයාගේ හිතේ එක පාටම ඔළුව හරවන්න දෙයක් නැහැ. හැර වෙනවා. ඒ වගේ අවස්ථාවක් එයා හිතලා පාලනය කරනවා නම් නෑ මට ඕනේ නැහැ ඒක කියලා. අන්න එතන තමයි ජය ගන්න ඕනි වීරිය තියෙන්නේ. එහෙම තමයි ලෝකෙ ජය අරගෙන තියෙන්නේ. නෝනින් කල්පනා කරන අවබෝධ කරන තමයි එහෙම ජය අරගෙන තියෙන්නේ. ඒ වගේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මාළු යම ගිලිනවට වඩා වේගෙන් නෙමෙයි අපි අරමුණු ගිලින්නේ. ඊට පස්සේම අපි ඒව නිසාම අපේ හිත කැළඹිලා ගිහිල්ලා ඒව නිසාම අපි මානසික පීඩා විඳ විඳ අසහනයට පත් වෙවි නේද? එතකොට බලන්න වදකියවන්ගෙන් පහර කනවා වගේ නෙමෙයි අපිට මේවා වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය වදකෙක් හැටියට බලන්න. ඊළඟට විඳීම. විඳීම කිව්වේ ඔව් සැප දුක් උපේක්ෂා විඳීම. විඳීම් බලන්න කිව්වා වදකෙක් හැටියට බලන්න කිව්වා. සැප වේවා. දැන් අපිට සැප විඳීමක් ආවොත් නම් අපිට වදකෙක් කියලා හිතෙන්නේම නැහැ. සැප විඳිනවා කියලා හිතෙන්නේ සැපයි මේක හොඳයි යහපත් කියලා. දුක් වේදනාව විතරයි අපි ප්‍රතික්ෂේප කරන්නේ එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ යම් විඳීමක් ඇද්ද ඒ සෑම විඳීමක්ම වදකෙක් වගේ බලන්න කිව්වා. එතකොට සැප දුක් වේදනා බැලිල්ලක් නැහැ. එතකොට බලන්නේ විඳීම වදකෙක් වගේ කියලා. දැන් බලන්න හිතලා වදකෙක් කරන දේවල් නෙමෙයි විඳීමෙන් කරන්නේ මේ විඳීමට අහුවෙලා නෙමෙයිද අපි මේ යන්නේ සංසාරේ. විඳීමට අහුවෙලා නෑ යන්නේ. ඉතින් මේ යන ගමනේදී අපි යන ගමන දැන් අපිට නිකන් අලුතින්ම මේ ජීවිතේ පටන් ගත්තා වගේ පේනුණාට කෙලවරක් නැති අතීතයක්. අපි එක එක්කෙනාගේ සංසාර චාරිකාවේ සටහන් වෙලා නැද්ද? තියෙනවනේ. දැන් එතකොට මේ සංසාර ගමන කෙලවරක් නැහැ ආපස්සට. ඒ කියන්නේ අපි නිරේ ගියපු අවස්ථා, තිරිසං අපාය ගියපු අවස්ථා, ප්‍රේත ලෝකෙ ගියපු අවස්ථා කෙලවරක් නැහැ. මනුස්ස ලෝකෙට ගිහපු අවස්ථා, අපි කරපු දේවල් වල කෙලවරක් නැහැ. කෙලවරක් නැති අතීතයකට අපි උරුම කිව්වේ මේ පංච පාදානස්කන්ධයට වසඟ වීමෙන් නෙමෙයිද? එතන මේ යන ගමන මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන ගමන නිමා වෙන්නේ කවදද කියන එක සාමාන්‍යයෙන් ආර්ය සත්‍ය අවබෝධයට ආපු නැති කිසි කෙනෙකුට තීරණය කරන්න බෑ. ඒ තරම්ම දීර්ඝයි. දැන් සමහරට මේ අවස්ථාව ඔන්න ඔබට ධර්ම අවබෝධ කරන අවස්ථාවක් ලැබුණා. සමහරට ඔබ මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ඔබ සතර සතිපට්ඨානේ සිය පිටුවා ගන්න ඔබට බැරි වුණොත් ඔබට නුවණින් විමසන්න බැරි වුණොත් අවබෝධයෙන් තිසරණේ පිහිටන්න බැරි වුණොත් ආර්ය ස්ථාංගික මාර්ගයේ ඔබේ ජීවිතයේ තුලට ඇති කරගන්න බැරි වුණොත් හදිසි ඔබ මළොත් ඊට පස්සේ ඔබ ඉපදුනොත් එහෙම ගිහිල්ලා සත්තුන්ගේ ලෝකේ ඊට පස්සේ ඉවරයි. සමහර ඊට පස්සේ ආයෙමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉවරත් වෙලා බුද්ධ ශූන්‍ය කල්පවල ඔබ මනුස්ස ලෝකෙට එවි. ඊට පස්සේ මොකද තියෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ ඔය මිනිස් ලෝකේ ඔය මේ ජීවිතය අපි ධර්මයේ හම්බෙන්න ඉස්සෙල්ල කරපු දේවල් තියෙන්නේ. ඒව තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ ලෝකෙට වසඟ වෙලා ගිල ආයෙ පව රැස් කරගෙන ආයෙත් වැටෙනවා. අවසානයක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා චතුරාර්ය සත්‍ය අවබෝධයට එනතුරු මේ යන ගමනේ අවසානයක් නැහැ. ඉතින් එහෙමනම් මේ ජීවිතේ තමයි හොඳටම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව දැන් අපිට තියෙන්නේ. අපි අවබෝධ කරගන්න ඕනේ අපි විඳින්නේ යමක්ද? ඒ සෑම විඳීමක්ම වදකෙක් වගේ අපේ පස්සෙන් එනවා. ඇයි අපි ඇහෙන් රූපයක් දැකලා යම් වින්දනයක් හටගත්තා නම් ආයෙත් ඒක මතක් වෙන්නේ නැද්ද අපිට? මතක් වෙලා අපේ කල්පනාව පැහැර ගන්නවා. අපේ හිතේ ඒකට ඇදලා ගන්නවා. අපි හඬක් මිහිරි හඬකින් අහන දෙයක් මොනවා හරි තියෙනවා නම් ඒ මිහිරි සංගීතය එක්ක ගීතය අපි පැහැර ගන්නෙද්ද? පැහැර ගන්නවා. දැන් බලන්න මේ පසුගිය දවස්වල ඔය ස්ටාර්ස් ළමයි ටික මේ පැහැර ගත්තේ නැද්ද මේ රටේ සීල දිනාගේ අවධානේ? පැහැර ගත්තා. මේ වගේ ඕන එකක් මිනිස්සු මේ ශබ්දයේ විසින් මිනිස්යාගේ කල්පනාව පැහැර ගන්නවා. ඒ විඳීමක් තියෙන නිසා ඊළඟට රසයෙන් විසින් ඇති කර ගන්න ඕන නම් ඒ රසයෙන් යම්කිසි විඳීමක් ඒ විඳීම විසින් පුද්ගලයාගේ කල්පනාව පැහැර ගන්නවා. ඉස්පර්ශින් ඇති වෙනවන යම් කිසි විඳීමක්. ඒ විඳීම විසින් පුද්ගලයාගේ කල්පනාව පැහැර ගන්නවා. ඊට පස්සේ යා ස්වාධීන කෙනෙක් නෙමෙයි. අර විඳීමට අනුව හැසිරෙන කෙනෙක්. හිතට එනවා සිටිවිලි. සිටිවිලිලත් ඕක තියෙන. ඉතින් මේ ගැන අවබෝධයකින් අපි ඉන්න ඕනේ වද කිව් වගේ මේ විඳීම් කියලා. ඊළඟට පින්වතුනි සංඥාව. සංඥා උපාදානස්කන්ධේ වදකෙක් වගේ කිව්වා. සංඥා උපාදානස්කන්ධය. සංඥාව කිව්වේ මිරිඟුව වගේ එකක් නේ. මිරිඟුව ඔබ දැකලා තියෙනව නේද? මිරිඟුව තිබෙන්නේ සෙලවි සෙලවිද නිකන්ද? නිරන්තර චලනයක් මිරිඟුවේ දකින්න තියෙනවා. මේ වගේ තමයි පින්වතුනි මේ ඇස තිබෙන්නේ සෙලවි සෙලවි. ඇහැට පේන රූප තිබෙන්නේ නිරන්තර චලනයකට හසු වෙලා. විඥානයේ තිබෙන්නේ නිරන්තර චලනයකට හසු වෙලා. මේ තුන එකතු වෙන ස්පර්ශය තිබෙන්නේ නිරන්තර චලනයකට හසු වෙලා. ඒකෙන් යමක් හඳුනා ගන්නවද? එතන තිබෙන්නේ නිරන්තර චලනයක්. මේ සෙලවි සෙලවි තිබෙන සංඥා වදකෙක් වගේ ජීවිතයට බලපෑම් කරනවා. දැන් අපි ඇහෙන් දැකපු රූප, රූප සංඥා. එතකොට කනයි ශබ්දයයි විඤ්ඤාණයයි එකතු වුණාම ඇති වෙනවා ශබ්ද සංඥා. නාසයයි ගන්ධ සුවඳයි විඤ්ඤාණයයි එකතු වුණාම ඇති වෙනවා ගන්ධ සංඥා. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වුණාම ඇති වෙනවා රස සංඥා. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වුණාම ඇති වෙනවා ස්පර්ශ සංඥා. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වුණාම ඇති වෙනවා අරමුණු කෙරෙහි අඳුන ගන්නවා. ඉතින් මේ අඳුනගත්තු දේවල් මේවෙන් නෙමෙයිද පින්වතුනි අපිට මේ ධර්මාර්ගයන්ට බාධා වෙලා තියෙන ඕවා නෙමෙයිද? ඒ ඒව නෙමෙයි හිත ඇතුලේ හක්කොලම් කරන්නේ. මේ ඇතුලේ ඔක්කොම කලබවනවානේ. පටලවනවානේ. අපිට ඒක අරමුණක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපිට කොච්චර ඕනකම තිබුණත් මේ රූපේ විසින් අපිට බාධා කරන්නේ නැද්ද? මේ විඳීම අපිට බාධා කරන්නේ නැද්ද? මේ සංඥා බාධා කරන්නේ නැද්ද? අපිට කොච්චර මේකෙන් ඈතර වෙන්න හැදුනත් ඒ බාධාවල්මයි තියෙන්නේ. එතකොට බලන්න මේ වදකිය වගේනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංස්කාර. සංස්කාර කිව්වේ අපි චේතනා. පංචපාදානස්කන්ධේ සංස්කාර කියන්නේ චේතනා. එතකොට ඇහෙන් රූපයක් දකිද්දී ඇහැ රූපය විඥානය එකතු වෙලා. එතකොට එතන හට ගන්නවා රූපේ ගැන චේතනා. කණෙන් ශබ්දයක් අසද්දී කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. එතන හට ගන්නවා ශබ්දේ ගැන චේතනා. නාසයෙන් ගඳ සුවඳ දැන ගනිද්දී නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. එතන හට ගන්නවා ගඳ සුවඳ ගැන චේතනා. දිවෙන් රස දැනගනිද්දී දිවයි රසයයි විඥානයයි ගැන විඥානය එකතු වෙනවා. එතකොට එතන හට ගන්නවා රසය ගැන චේතනා. කයින් පහස දැනගනිද්දී කයයි පහසයි විඥානය එකතු වෙනවා. එතන ඇති වෙනවා පහස ගැන චේතනා. මනසින් අරමුණු සිටෙද්දී මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙනවා. එතන ඇති වෙනවා අරමුණු ගැන චේතනා. මේ චේතනා ඇති වෙනකොට ඒ ක්‍රියාකාරී බලවේගයක් චේතනාව කියන්නේ. එතකොට චේතනාව තමයි අපිව හසුරවන්න මුල් වෙච්ච ඊළඟ එක. චේතනාවෙන් මොකද කරන්නේ? ක්‍රියා කරනවා. යම්කිසි දෙයකට අපි යෙදෙනවා. එතකොට වචනෙන් ක්‍රියා කරනවා. ඊළඟට සිතින් ක්‍රියා කරනවා. ඊළඟට කයින් ක්‍රියා කරනවා. චේතනාවෙන් මේවා කරනවා. දැන් බලන්න හිතලා චේතනාව කොච්චර බලවත්ද කියලා. භාවනා කිරීමේදී මුල්ලේ ඉඳලා අපි හසුරවන්නේ චේතනාව නෙමෙයිද? චේතනාවනේ. දැන් භාවනාවේදී කය නෙමෙයිනේ අපි දිනු කරන්නේ. වචනත් නෙමෙයිනේ දිනු කරන්නේ. දිනු කරන්නේ අභ්‍යන්තරව මානසිකව දේවල් නේ දිනු කරන්නේ. ඉතින් බලන්න මේකනේ බලවත්. එතකොට මේ චේතනාව චේතනාවන් පහල කළා අපි කරන දේවල් ඒ වදකයෝ වගේ තමයි පස්සෙන් එන්නේ. සමහර විට මේ ජීවිතයේදී අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ ජීවිතේ පව කරන්නේ නැහැ නේ. අපි කියනවා මෙහෙම. අපි පව කරන්නේ නැහැ. ඒ නිසා අපිට පින් ඕනක් නැහැ. අපිට ධර්ම අවබෝධ කරගන්න ඕන කමකුත් නෑ. හැබැයි අපි මේ ජීවිතේ කාටවත් වරදක් කරන්නේ නෑ. නමුත් අපි දන්නේ නෑ අපේ අභ්‍යන්තර සිත කෙලෙස් වලින් කැළඹෙන මොහොත. ඒලට මොකක් කරයිද කියලාද? මේ ජීවිතේ අපි කරන්නේ නෑ. ඊළඟ ජීවිතේ කරන්නේ නෑ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව? මොකද අපේ හිතේ තියෙනවා නම් කෙලෙස්. හිත කිලුටු කරන දේවල්. ඒ හිත කිලුටු කරන දේවල් වලට හැම එකක්ම කරන්න පුළුවන්. හැම විනාශයක්ම කරන්න පුළුවන්. ඒ විනාශ කරන්න බැරි ආරි සත්‍යයට පැමිණිච්ච එක්කිනාගේ හිතට විතරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා අපිට මතක තියාගන්න හොඳ කරුණක්. චිත්ත සංකිලීසා භික්කවේ සත්තා සංකිලිසanti. මහණෙනි, සිත කිලුටු වීමෙන් සත්වයෝ කෙලෙසී යනවා. චිත්ත වෝදාන සත්තා විසුජ්ජanti. සිත පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙනවා. එහෙමනම් අපේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව රැඳෙන්නේ කවර දෙයක පිරිසිදු අපිරිසිදු බව මතද? සිතේ පිරිසිදු බව අපිරිසිදු බව මත තමයි තියෙන්නේ. එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් වලට පුළුවන් අපි කෙලෙස් ප්‍රහාණය නොකළොත් මේ ජීවිතේ අපි සංවර වෙයිද? නමුත් ඊළඟ ජීවිතේ අපිට කියන්න බෑ. මොකද මේ ජීවිතේ අපි කල්පනා කරන්නේ මිනිසියෙක් විදියටනේ. මනුෂ්‍යයෙකුගේ ආසාවන්, මනුෂ්‍යයෙකුගේ බලාපොරොත්තු, මනුෂ්‍යයෙකුගේ ආකල්ප, මනුෂ්‍යයෙකුගේ සිටිවිලි තියෙන්නේ. නමුත් අපේ අභ්‍යන්තර හිතේ තියෙනවා නානාවිධ කෙලෙස්. ඉතින් ඒ කෙලෙස් වලින් හටගන්න කර්ම ඔස්සේ අපි එක්ක සංසාරගෙන ආපු කර්මයක් නිසා හෝ අපි කියමු අපි ඉපදුනා කියලා සතික් වෙලා ඕන අපි ඉපදුනා පූසෙක් වෙලා. දැන් ඊට පස්සේ මේ ජීවිතය අපි හිතන විදිහට හිතන්නේ ඊට පස්සේ හිතන්නේ කොහොමද? පූසා විදියට හිතන්නේ. පූසාට ඉතින් මීයෝ තමයි මතක් වෙන්නේ. එතකොට අපි අහිටි කුකුලෙක් වුණොත් මතක් වෙන්නේ ගොළුබෙල්ලෝ. එතකොට ඒ වගේ දැන් බලන්න අපි මේ ජීවිතයේ මතක් වෙන දේවල් ඔස්සේ අපි හැමදේම මේ විදියට හිතයි කියලා හිතන්න බෑ. ඇයි මේ හොඳට හිටපු අය මේ විනාශ වෙනවා? මේ විනාශ වෙච්චයි මේ හොඳ වෙනවා. දැන් අපි දන්නවා අඟුලිමාල වෙලා හිටපු අය රහතන් වහන්සේලා වෙනවා නේද? මේ 이르දි පාතියේ පහපු අය දේවදත්තල වෙනවා. එතන අපිට පේන්නේ මොකද්ද මේකෙන්? මේ හොඳට හිටපු අය නරක වෙනවා, නරකට හිටපු අය හොඳ වෙනවා. ඉතින් මේ වගේ මේ හිතේ තියෙන වෙනස්කම් බැලුවාම අපිට විශ්වාස කරන්න තියෙන හිත නෙවෙයි. මේ ධර්මයමයි විශ්වාස කරගෙන අපි යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන වදකිය හැටියට බලන්න. රූපේ දිහා බලන්න වදකියක් හැටියට බලනවා වගේ. දැන් උන්වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඔන්න මිනිස්සෙකුට වදකියෙකුට ඕනේ වෙනවා මුදලාලි කෙනෙක්ව මරන්න. මේ වදකියා කල්පනා කරනවා මේක දුර ඉඳලා කරන්න බෑ. ලඟ වෙන්න ඕනේ, හිතවත් වෙන්න ඕනේ, ගෝලෙක් වෙන්න ඕනේ. කල්පනා කළා මුදලාලි ගාවට ගිහලා කිව්වා මං ඔබතුමාගේ සේවකෙක් වෙලා ඉන්නම්. හොඳයි කිව්වා. දැන් මෙයා සාමාන්‍ය සේවකයෙකුට වඩා වෙනස්. ඒ දැන් මෙයාට උනේ කොහොම හරි හිත දිනා ගන්නනේ. මෙයාගේ උපනාම කාරණාව වෙන එකක්නේ. ඉතින් මෙයා මොකද කරන්නේ? පාන්දර නැගිටලා අතු ගන්නවා. මකුල් දැල් කඩනවා. මල් වලට වතුර දානවා. ඊළඟට හැම දෙයක්ම රෙදි හොදනවා. මුදලාලිගේ කොණ්ඩෙත් පීරනවා. ඉතින් මුදලාලි හිතනවා එතකොට ෂා අනිත්‍යුන්ට කිසි ගාණක් නැහැ. මෙන්න මෙන්න මගේ හොඳම සේවක. ඒ විශ්වාසය ඇති වෙන්න ඇති වෙන්න එයාට ඕන තරම් ඇතුළට යන්න දෙන්න ඉඩ සලසනවා. එයා සලසා ගන්නවා ඒ තුලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? මුදලාලිගේ දුර්වල විලා බලලා මරලා දානවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා පංච උපාදානස්කන්ධයේ ওই විදියමයි කිව්වා. ඇයි අපි දැන් මුල ඉඳලා ගත්තොත් අපි මේ කය නිසා සන්තෝෂයක් ලබන්නේ නැද්ද? ඇත්ත කියන්නේ. කයට ආස නැද්ද? තියෙනවනේ. දැන් කණ්ණාඩියේ මූණ බලලා දැන් ඇති කියලා සන්තෝෂින් ඉන්න අවස්ථාවක් නැද්ද? සරසල. ඉස්සර තිබ්බා? එහෙම නෙමෙයි. ඒක ඇති වෙනවා. ඔව්. අපි කොච්චර එහෙම කිව්වත් ඔව් තරුණ කාලෙ නම් ඉතින් ඇත්ත තමයි. ඉතින් කණ්ණාඩියක් දාගන්න පර්ස් එකේ. වයසට යනකොට ඔව් මේ කණ්ණාඩි දිහා බලන්නත් කිහින්ති. එහෙම හිටිනවා. නමුත් අපේ ජීවිතය තුළ අපි මේ කයත් එක්කමයි නේද සන්තෝෂ වෙවි ඉන්නේ. මේ විඳින දේවල් වලට නේද අපි සන්තෝෂ වෙවි ඉන්නේ. හඳුන ගන්න ලෝකෙත් එක්ක නේද සන්තෝෂ වෙවි ඉන්නේ. මේ චේතනාවල් පහර කර කර නේද සන්තෝෂ වෙවි ඉන්නේ. විඥානෙත් එක්ක තමයි සන්තෝෂ වෙවි ඉන්නේ. ඉතින් සන්තෝෂ වෙවි ඉන්නේ බැලුවට පස්සේ මොකක් එක්කද? බදකේ පස් දිනක් එක්ක. නිසි කලෙදී ඒ වදකේ පස් දෙනා කරන්න ඕනේ විනාශය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පස් දෙනාගෙන් බේරිලා දුවන්න පටන් ගන්නකොට හයවෙනි එක්කෙනා පස්සෙන් පන්නනවා. හයවෙනි එක්කෙනා කවුද? නන්දිරාගේ. නන්දිරාගේ කිව්වේ තෘෂ්ණාව, ආසාව. ආසාව තරම් අපිට හොයන්න බැරි. දැන් දුක නම් ටිකක් හරි තේරෙනවා. ඇයි මේ දුක් විඳීම ඇති වෙනවා? මේ දිරනවා පේනවා, වායසට යනවා පේනවා. හොයන්න බෑ ආසාව ක්‍රියාත්මක වෙන හැටි. එතරම්ම මේ ආසාව කියන එක අපිට හොයන්න බැරි විදිහට තමයි අපේ ජීවිතය ඇතුලේ වැඩ කරන්නේ. බැලු බැලමට පේන්නේ කොහොමද? අනේ මට නෑ කියන ආසාවක් මට නෑ කියනවා. ඔකෝ මාතේරිය කියනවා. දැන් නමුත් ආසාව වැඩ කරන්නේ අපි හිතපු නැති විදියට. අපි මතක තියාගන්න ඕනේ ආසාව නැති වෙන්නේ කවදද? ආසාව නැති වෙන්නේ ආස කරපු දේ ඇත්ත අවබෝධ වෙච්ච දවසට. ආස කරපු දේවල් තියෙනවනේ. ඒ ආස කරපු දේවල් වල ඇත්ත ස්වභාවය අවබෝධ කරපු දවසර තමයි ආසාව නැති වෙන්නේ. ඒක ඔබට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් එකක්. දැන් ඔබ යම්කිසි දෙයකට ආස කරනවා කියමු. ආස කරපු දෙයින් ඔබට වදයක්ම නම් දැනෙන්නේ. ඒ ආසාවට මොකද වෙන්නේ? මොන වදයක්ද මේ මම මේ වැදගත් නැති දෙයකට ඇලුම් කළා කියලා අපිට හිතෙන්නේ නැද්ද? ඒ හිතෙන්ද අපි ඉතින් අයින් වෙන්නේ මොකද්ද? ඒ කෙරේ තියෙන ඇල්ම නේද? එහෙනම් ආස කරපු දේ තුල තියෙන ඇත්ත පේන්න පටන් ගත්ත දවසට තමයි ආසාව අපේ හිතෙන් අයින් වෙන්නේ. එතකන් අයින් වෙන්නේ නැහැ. සමහරට මේ ජීවිතය ආස කරන්න බැරි දේවල් අපි ඊළඟ ජීවිතේ ලබා ගන්න මවනවා හිතෙන්. එහෙමයි මේ ආසාව අපේ පස්සෙන් පන්නන්නේ. මුළු ජීවිතේ පුරාම ආසාව පන්නනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙනවා මේ මිනිස්යන් මැරෙන්නේ තෘප්තිමත් වෙලා නෙමෙයි. මේ ජීවිතේ මැරෙන්නේ වෙන ජීවිතයක මීට වඩා සැපසේ ඉන්න සිහින ලෝකයක ඉඳලා මෙයා මැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආසාව වදකෙක් වගේ පස්සෙන් පන්නගෙන ඇවිල්ලා පුද්ගලයාට පහර දෙනවා කියන්නේ ඊට පස්සේ දැන් අපි ගත්තොත් වදකේක වෙලා හිසට කොටන්නම් කියලාගෙන වදකේ හිසට කෙටුවා. කොටපු ගමන් සම්පූර්ණ අර පුද්ගලයා ඉවරනේ. එතකොට ඒ වගේ තමයි කියන ආසාව. ආසාව විසින් මිනිස්යාව වෙලා ගත්තට පස්සේ ආ ඉවරයි. අයියා ඊට පස්සේ ගැලවෙන්න පුළුවන් දෙයකින්. ඒකම තමයි ඊට පස්සේ යාගේ හිතේ පළපදියම් වෙන්නේ. ඒකම තමයි යාගේ හිතේ සම්පූර්ණ හොල්මන් කරන්නේ. ආස කරපු දේ ඊට පස්සේ ඒ ගැනම හිත ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? ආ ඒකෙන්ම විනාශ වෙලා යනවා. එහෙම තමයි ලෝකෙට වෙලා තියෙන්නේ. ලෝකේ ජීවත් වෙච්ච අයට ඔක්කොටම උනේ ඒකයි. ඉතින් මේ ආසාව ප්‍රහාණය කරපුවා විතරයි ජයගත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තර වදකයා තමයි මේ ආසාව. පස්සෙන් පන්නගෙන එනවා. හොයන්න බෑ. ආසාවක් තියෙනවා කියලා හොයන්න බෑ. යමක් හැබැයි අපෙන් අහිමි වෙද්දි යමක් අපෙන් අහිමි වෙද්දී අපිට දුකක් දැනෙනවා නම් හිතට මොකද තියෙන්නේ? ඒ ආශාව. ආශාව තමයි හේතුව. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යමකට අපි ප්‍රිය නම් ඒ ප්‍රිය දේ වෙන් වෙනකොට දුකක් ඇති වෙනවා කියලා පීජාතික සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ. ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ දවසක් පාරේ වඩිද්දී එක පීයක් එක බ්‍රාහ්මණයෙක් අඬ අඬ එනවා. ඉතින් ඇහුවා මේ ඇයි මේ මොකද ඔබ මේ මහ දවල් මේ අඬ අඬ ඉන්නේ කියලා. අනේ මගේ එකම පුතා නැති වෙලා සෝහනේ මම සෝහන්ට ගිහිල්ලා සෝහන් කොත් බලලා එන්න ගමන් කිව්වා. ඇහුවා ඉතින් ඔබ පුතාට ආදරේද ගොඩා? අනේ මට හිටපු එකම ප්‍රිය වස්තුව කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ එයාට කියනවා ඒක තමයි ප්‍රිය වූ දෙයක් නිසා තමයි දුක් හටගන්නේ. ලෝකේ කවුරුත් එහෙම හිතන්නේ නැහැ ප්‍රිය වූ දෙයක් නිසා. ලෝකේ හිතන්නේ ප්‍රිය වූ දෙයක් නිසා සන්තෝෂයක් හටගන්නේ කියලා. මෙයාට මේක අහපු එක මහා අමුතු එකක් වුණා. මේ අඬ අඬ මේ පුතා නැති වෙලා මම කිව්වා උභහන්සි වැරදි කිව්වා. ප්‍රිය වූ දෙයක් නිසා හටගන්නේ සතුටක්මයි. සතුටක්මයි කී කී ගියා. දැන් මේ යන්නේ අඬ අඬ. දැන් නමුත් එයා කැමති නෑ ප්‍රිය වූ දෙයක් නිසා දුකක් උපදිනවා කියන අදහසට එන්න. ඊරවසේ මියා එකඟ වුණේ නෑ බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේට කියන දෙයක් නෑ. දැන් මේ අමුතු කෙනෙක් නෑ. ඊට පස්සේ යා ගියා. ගියනකට මේ කඩේක ඉන්නවා මිනිස් ටිකක් බූරුවක ගහ. මියා ගිහිල්ලා කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට අමුතු කතාවක් කිව්වා. මං දුන්නා කිව්වා හොඳ කියමන. ඇව්ව මොනවද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිව්වේ? මම මේ ළමයා නැති වෙලා මෙහෙම එද්දි මට කියනවා ඔක හරිය ප්‍රිය වූ දයල් නිසාය දුක හටගත්තේ කියලා. මං ඉතින් කිව්වා මොකද්ද? ඔව් ප්‍රිය වූ දේවල් නිසා දුක කොහේ හටගන්නද? සතුටක් නෙව. එතකොට අර බූරුවක ගහිටපු අය කියනවා නුඹ හරියටම හරි. එතකොට බලන්න අර සාමාන්‍යයෙන් පටු හිතක් තියෙන ලෝකේ හිර වෙන තැන්. දැන් සාමාන්‍ය ප්‍රිය වූ දෙයක් නිසා දුක හට ගන්නවා කියන කරුණ කියනකටම පළල් හිතක් තිබ්බනම් දැන් පළල් හිත කියන එක මේ අපි තුළ උපතින් එන ඕන එකක්. මට තේරෙන හැටියට. එතකොට තමයි මේ පුංචි කියමනකින් අපේ ජීවිතය අපේ ඇස් ඇරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මාගන්දියාව එක්කගෙන ඒගොල්ලන්ගේ තාත්තනේ ගිහී තාත්තමනේ දෝණියෙන්ද එක්කන් ගිහී සරසෝගෙන එක්කන් ගියා. මෙන්න වුමනා බෑනනුවන් හම්බ වුණා කියලා. එක්කන් ගිහලා මොකද කළේ? කිව්වා මෙන්න මේ දෝණී ඉන්නවා සරණ පාවගෙන අපේ බෑන වෙන්න. එහෙනම් එතකොට මේගොල්ලෝ මුලා වූ සිතින් නෙමෙයිද ගියේ? මුලා වූ සිතින් ගියේ. එතකොට මුලා වූ සිතින් ගියලා එහෙම කියනකට බමුණත් හිටියා බැමිනිත් හිටියා. දුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ඔව් මේ අසූචි පුරවපු ආ මේ මැට් කක්ක භාජනයෙන් මැටි වලින් සරසලා කිව්වා මේ. මේක කවුද කියලා ස්පර්ශ කරන්නේ? පයෙන්වත් ස්පර්ශ කරන්න මන්නම් කැමති නෑ කිව්වා. කියනකට දැන් තරහ යන්නේ බෑ මේ තාත්තනේ. තරහ ගියාද? ඊට පස්සේ තරහ ගියේනේ. අන්න හිත පළල් වුණා. ඒ ප්‍රකාශිත එක්ක හිත පළල් වුණා. කල්පනා පළල් වුණා. එයා කල්පනා කළා අමුතු කියමනන්නේ මේක. කවුරුවත් කියන්නේ නැති කන්නේ මේක. ඔබ වහන්සේ එතකොට මේ වගේ මේ මෙච්චර සුන්දර දෝණියෙන්ද එපාය කියන්නේ? ඔබ වහන්සේ මීට වඩා මොකද්ද ලෝකෙ පැතුවේ? දැන් බලන්න හිත පළල් වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා. අවබෝධ කළා අම්ම තාත්තා දෙන්න. දෝණිට බැරි වුණා. දැක්කද වෙනස? එතකොට අපිට තේරෙනවා හිත පළල් නම් විතරයි මේක පුළුවන් කරන්න. අර බමුණටත් උනේ ඒකයි. මේ බමුණගේ කතන්දරේ හැමතැනම පැතිරුණා. පැතිරිලා කොසල් රජුරවන්ටත් ගියා. කොසල් රජුරු මල්ලිකා දේවී ගාවට ගිහිල්ලා කියනවා මල්ලිකා බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් පොඩ්ඩක් ඉතින් කල්පනා කරලා කතා කරන්න ඉපෑයි. දෙකද මා එතකොට කොසල් රජු ඉන්නේ කොතනද? ප්‍රිය වූ දේවල් නිසා සැපහට ගන්නවා කියන තැන. එයා හිතුවා මේ සමාජය තුළට සමාජයේ සම්මත කරගත්තු දෙයකට විරුද්ධවයි මේ කියන්නේ කියලා හිතුවා. මේ ඇත්තක් කියනවා කියන කාරණේට ආවේ නැහැ. ඉතින් මල්ලිකා දේවී කිව්වා නෑ නෑ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරා නම් දැන් මල්ලිකා දන්නෙත් නෑ ඒ වෙනකට. ඒක එහෙම තමයි කිව්වා. ඒක ගැන කොසල් රජු හිත පැහැදුන්නේ නෑ. ඇයි මල්ලිකා තිකපාට මේ පැත්ත ගත්තා වගේ පිණිච්ච නිසා. මල්ලිකා දේවී මොකද කළේ? කෙනෙක්ව යව්වා බුදුරජාණන් වහන්සේ ළඟට. යවල කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රිය වූ දේවල් නිසා දුක් උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කළා කියන හැබෑවක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන විචිත්‍ර දුර යන්න ඕනේ නැහැ කියන ඔයක ඇත්ත නැත්ත හොයන්න. මේ ගමියාර ආසවල් දෙන්නගේ එකම ළමයා මැරුණා මතක දෙයි කියලා ඇහුවා. මතකයි කියලා. මතකද කියලා මේ ළමයා මැරිච්ච වෙලේ අම්මා තාත්තා දෙන්න පාරේ ගියපු හැටි. පපුවට අද්ගගහ වැලපි රංගැටි පුතා කෝ කී කී ගියා මතකද කියලා ඇහුවා. ඒ තමයි කිව්ව ප්‍රිය වූ දේවල් නිසා දුක හට ගන්නවා. මතකද කියලා ඇහුවා අර කෙල්ල එක උල්ලයි. අන්න අර අසවල් ගම හිටපු දෙන්න. ඒ ගෑන් ළමයා බඳින්නවාට ඒ පිරිමි ළමයා ගෙදරින් විරුද්ධ වෙන මතකද කියලා ඇහුවා. මේ ගමේ සිද්ධියක් කියන්නේ මේ. ඊට පස්සේ ඒ ජෝඩුව මොකද කළේ? මතකද කියලා සිද්ධිය. අපි දෙන්න ඊළඟ ආත්මයත් එක නැටි දෙහි වෙලා උපදිමුයි කියලා මරණ මතකෙදි කියලා ඒක. මේ ඔක්කොම සිද්ධ වුණේ ප්‍රිය වූ දෙයක් නිසායි මේ දුක හටගන්නේ. තීර්ණාද කියලා ඒක. තීර්ණා ස්වාමීනි කියලා මෙයා ගියා. කියලා මල්ලිකාට කිව්වන් පස්සේ මල්ලිකා ඒ කාරණේ හිතට අරගෙන ගියා කොසල් රජු ළඟට. ගිහිල්ලා කොසල් රජුවන්ට කිව්වා රජතුමනි ඔයා දුවට ආදරේද කාටද? වජිරටද? ආදරේක වජිරට. ඊට පස්සේ වජිරදුව මැරුණෝ චී මූසල කතා කියන්න එපා කිව්වා. ඒ මූසල කතා දැන් බලන්න ඉතල ඔය වගේ දේවල් අපිත් කියනවා නේද? අපි අනිත්‍ය කිව්වොත් මූසල කතා කියන්න එපා කියලා කියනවා. ඒ වගේ මූසල කතා කියන්න එපා කිව්වා. නෑ මූසල කතාවක් නෙමෙයි. හැබැයි මලුත් මොකද කරන්න කියලා ඇහුවා. මගේ සිහි විකල් වෙයි කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. මං ඉච්චරටම ආදරේ කිව්වා. එහෙනම්ගේ ඒ ප්‍රිය බව නිසා නේද ඔයාට ওই දුක හටගන්නේ කියලා ඇහුවා. පොඩ්ඩක් තේරුණා. ඊට පස්සේ රජතුමනි මට ආදරේද? ඉතින් ඔයාට නැතු වෙන කාටද ආදරේ කියලා ඇහුවා. ඒත් මට මොනව හරි වුණොත් යන්න පයි කොයි මූසල කතා. නෑ මට මොනව හරි වුණොත් මෙරුණොත් මොකද කරන්නේ? අනේ මගේ සීවිකල් වෙයි කිව්වා. ඒ මොකද කියලා ඇහුවා. ආදරේ නිසා. එහෙනම් මතක තියාගන්න ප්‍රියෝදයක් නිසා කිව්වා මේ දුක හටගන්නේ. දැන් අර රජුරුව හිටපු කලින් මතේ දැන් විනාශ වුණා. රජුරන්ට තේරුණා මේ කියු කාරණාව ඇත්තක්. රජුරු ඒ පැත්තට හැරුණා. බුදුරජාණන් වහන්සේ ඊට පැත්තට හැරුණා. හැරිලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා වැඳා. දැක්කද හිත පළල් වුණා. ආන් ඒක තමයි මේ ධර්මය තුළින් අපිට වෙන්න ඕනේ. ඉතින් සමහරට අපි කය ගැන අපි මේ පංච උපාදානස්කන්ධ ගැන අපි කල්පනා කරන කල්පනාව ගැඹුරු නොවි තියෙන්න පුළුවනි. නමුත් මේ ධර්මයේ අපේ හිතට එනකොට ධර්මයේ හිතන්න හිතන්න අපි කල්පනා කරන්න පුළුවන් විදිය පළල් වෙනවා නම් අපිට ධර්මයේ තේරෙනවා කියන එකයි ඒකේ තේරුම. ඉතින් දැන් මේ සාර්පිය හතර දිනාට බය වෙච්ච තරුණයා දුවන්න පටන් ගත්තාම වාතකේ පස් දිනත් පන්නගෙන එනවා. ඊට පස්සේ දුවන්න පටන් ගත්තාම ආභ්‍යන්තරයේ වාසගේ වදකේත් පස්සෙන් පන්නගෙන එනවා. දුවගෙන දුවගෙන ගියේ කොහේද? පාළු ගමකට ගිහිල්ලා ගේකට රිංගුවා. පාළු ගමේ තියෙනවා ගෙවල් හයක්. ඇස, කන, නාසය, දිව, කය. මනස. එහෙනම් දැන් අපි ඔක්කොම ගමක් එකෙක් කියලා නේ. ගමේ අමුතු යන්න දෙයක් නැහැ. නේද? ගෙවල් හයක ගමක්. මේ ජීවිතය කියන්නේ. අපි ඔක්කොම ගමක් වගේ. ගෙවල් හයක ගමක්. දැන් අපි පදිංචි වෙලා ඉන්නේ දැන් ආරක්ෂාවට ඇවිල්ලා. කොහෙද පදිංචි වෙලා ඉන්නේ අපි දැන්? ඇහි, කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ අපි දැන් පදිංචි වෙලා ඉන්නේ. දැන් වැහුම් අරලා බලන්න. අල්මාරි කබඩ ඇරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඇහැ හොඳට විමසලා බලන්න. ද හිස් කියන්නේ ගෙවල් හිස්. අයිතිකාරයෙක් නෑ. අයිතිකාරයෙකුගෙන් හිස්. මම කියලා දෙයක් නෑ. මගේ කියලා දෙයක් නෑ. මගේ ආත්මය කියලා දෙයක් නෑ. එයින් හිස්. බලන්න දැන් දැන් අපි පදිංචි වෙලා ඉන්නේ අපි ගමකට වැදිලා. දැන් අපි ගම් වැදිලා පදිංචි වෙලා මේ ඉන්නේ. එක එක්කෙනා ගෙවල් හයේ ඉන්නවා. දැන් අපි ඉන්නේ කොහොමද? අපි දැන් ගෙවල් වල අයිතිකාරයෝ නැති නිසා දැන් අපි අයිති කරන් ඉන්නේ ඒවා. දැන් පණිවිඩය ආව අර තරුණයාට උඹ ඉන්න එපා. උඹ ඔය ගෙදරට වෙලා හිටියොත් ගෙවල් මංකොල්ල කරන මංකොල්ලකාරයෝ ඉන්නවා. එවුන් ඇවිල්ලා උඹව අල්ලා ගනීවි. දැන් ඔන්න අපි ගෙවල් පදිංචි වුණා. ඇහි පදිංචි වුණා, කණේ පදිංචි වුණා. දැන් අයිතිකාරයෝ නැති ගෙවල් අපි දැන් අයිතිකාරයෝ මවාගෙන මමය මාගේය මාගේ ආත්මය කියලා දැන් මවාගෙන ඇහැ කන නාසය දිවකය මනස දැන් අපි අයිතියක් හඟවාගෙන ඉන්නවා. දැන් එනවා ගෙවල් පහරන, ඔව් ගම් පහරන මංකොල්ලකාරයෝ. රූප එනවා, ප්‍රියමනාප අප්‍රියමනාප රූප ඇවිල්ලා ඇහැට පහර දෙනවා. ඊළඟට ප්‍රියමනාප අප්‍රියමනාප ශබ්ද වලින් කනට පහර දෙනවා. ප්‍රියමනාප අප්‍රියමනාප ගඳ සුවඳින් නාසයට පහර දෙනවා. ප්‍රියමනාප වූ රසයෙන් අප්‍රියමනාප වූ රසයෙනුත් දිවට පහර දෙනවා. ප්‍රියමනාප පහසින් අප්‍රියමනාප පහසින් කයට පහර දෙනවා. ප්‍රියමනාප අරමුණු වලින් අප්‍රියමනාප අරමුණු වලින් මනසට පහර දෙනවා. වදින්නේ අර ඇතුළේ ඉන්න මම, මගේ මගේ ආත්මය කියන හැඟීමට තමයි වදින්නේ. හොඳට බලන්න හිතලා. ඊරෝසියා කියාගෙන යනවා, අක්කුච්චිමන් අවදිමන්, මට ගැසුවේය, මට බැන්නේය, මගේදී පැහැර ගත්තේය යනවා. අක්කුච්චිමන් අවදිමන් අජිනිමන් අහාසිමේ, මාව මංගොල්ල කෑවයි. ඒතං උපනයන්ති, ඒ විදිහට හිත හිත ඉන්නකොට වේරං තේසං න සම්මති, ඔවුන්ගේ වෛරය සංසිඳින්නේ. දැන් මේ අයිතිකාරයෝ නිසා මේක වෙන්නේ. අයිතිකාරයෝ නිසා මේක වෙන්නේ. මේ අයිතිය අසකනනාසේ දිවකය මනසට මේ අයිතියක් හඟවගෙන මේ හිස් පාළු ගමට ඇවිල්ලා අපි මේ ගෙවල් හයක පදිංචි වෙලා දැන් අර ගම්පහරන මංකොල්ලකාරයෙන්ගෙන් බැටකකා නෙමෙයිද අපි ඉන්නේ? කෙලවරක් නැති බැටකකා ඉන්නේ. ගම්පහරන මංකොල්ලකාරයෙන්ගෙන් බැටකකා ඉන්නේ. එතකොට දැන් මෙතර තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. චතරමා ධාතුන්ගේ සර්පේකුගේ වගේ පහර දීම තියෙන්නේ කොහේද? මෙතර. පංච උපාදානස්කන්ධේ පන්න වදකේක් වගේ පහර දෙන්නේ කොහේද? මෙතර. ඊළඟට නන්දිරාගේ වගේ කඩුවක් ඔස්සගෙන ඇවිදින් වදකයා පහර දෙන්නේ කොහේද? මෙතර. ඊළඟට අර හිස් ගෙවල් තියෙන පාළු ගම තියෙන්නේ මෙතර. ගෙවල් මංකොල්ලකාරයෝ ඉන්නේ මෙතර. මෙතර තමයි ඔක්කොම තියෙන්නේ. එහෙනම් අපිට මේක මෙතරට එක වචනය පාවිච්චි කරන්න පුළුවන්. දුක. ඇයි දැන් මේ අපි ළඟ තියෙන්නේ ඕවා නෙමෙයිද? පඨවි ආපෝ තේජෝ වායු නැද්ද? පංච උපාදානස්කන්ධේ නැද්ද? නන්දි රාගය නැද්ද? ඇස කන නාසය දිවකය මනස නැද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු නැද්ද? මේ සියල්ලම මෙතර තියෙන්නේ. ඒවා එතර නෑ. එහෙනම් අපිට මේකෙන් එකක් තේරෙනවා. අපි දුක නැති කරන ගමනක යද්දී, දුක නිවෙනා ගමනක යද්දී, අමා මහ නිවන කියන තැනට අපි යද්දී, එතන පඨවි ආපෝ තේජෝ වායෝ නැහැ. එතන පංච උපාදානස්කන්ධී නම් වූ වදකයන් පස් දෙනා නැහැ. එතන නන්දි රාගේ නම් වූ වදකයා නැහැ. එතන ඇසකනනාසේ දිවකය මනස කියන අභ්‍යන්තර ආයතන හය නම් වූ පාළු ගම නෑ. එතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු නම් වූ ඔව් බාහිර මංකොල්ලකාරියෝ නෑ. එහෙනම් මේ වෙයින් තමයි අපි පැටලිලා තියෙන්නේ. මෙතනින් එතර වෙන්න එතර මොකුත් නෑ ඒවා. එහෙනම් එතන තමයි සැනසෙල්ල තියෙන තැන. යන්න විදියක් නෑනේ. ගංගාවක් විශාල සැඩපාරකින් ගලන මහ සැඩපාරක් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් මොකද කරන්න ඕනේ අපි? පාරුවක් හදන්න ඕනේ. පාරුවක් හදා ගැනීමේදී සැඩපහර මොකද්ද බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා? කාමය නම් වූ සැඩපහරක් ගහගෙන යනවා. භවය නම් වූ සැඩපහරක් තියෙනවා. දෘෂ්ටි නම් වූ සැඩපහරක් තියෙනවා. අවිද්‍යාව නම් වූ සැඩපහරක් තියෙනවා. මේ සැඩපහර ඉක්මවා යන්න පවුරක් බැඳ ගන්න ඕනේ. මේ සැඩපහර ගිලෙන්නේ නැතුව මේකේ මතු පිටින් යන්න පවුරක් බැඳ ගන්න ඕනේ. පවුර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඔබේ දක්ෂතා, ඔබේ කුසලතා, ඔබේ නුවණ, ඔබේ උත්සාහය, ඔබේ කල්පනාව තමයි මෙවලන් ටික. ඔබේ සැඩපහරෙන් අත් මිදෙන්න බැඳ ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පහුර. එතකොට මේ පහුර බැඳගන්න ඔබේ තියෙන වටපිටාවෙන් තමයි ඔබ ගන්න ඕනේ. ඒව අරගෙන ඔබ සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනේ. සම්මා සංකල්ප ඇති කර ගන්න ඕන. සම්මා වාචා ඇති කර ගන්න ඕන. සම්මා කම්මන්ත ඇති කර ගන්න ඕනේ. සම්මා ආජීව ඇති කර ගන්න ඕනේ. සම්මා වායාම ඇති කර ගන්න ඕනේ. සම්මා සතිය ඇති කර ගන්න ඕනේ. සම්මා සමාධි ඇති කර ගන්න ඕනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පහුර තව කෙනෙකුගේ පහුරක් තව කෙනෙකුට ගන්න බෑ. තම තමා විසින්ම තම තමන්ගේ පහුර හදා ගන්න ඕනේ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. තම තමන් විසින් තම තමන්ගේ පහුර, ඔයාගේ පහුරින් මට ඉඩ පොඩ්ඩක් දෙන්න කියලා බෑ. ඒව බෑ. ඒව මොකවත් බෑ. තමා විසින්මයි ඒක. ඇයි මේ ධර්මයේ ලක්ෂණයක් නෙව? ඕපනායික. ඕපනායික කිව්වේ ඔව් ඕපනායික කිව්වේ තමා තුළට පමුණුවා ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි ගමු මෙහෙම. අපි ඔක්කොටම තියෙනවා බඩගින්නක්. කෙනෙක් කියනවා හොඳට බඩ පිරෙන්න කාලා මන්නම් කෑවා. ඔය කෑවගල හිතා ගන්න. එහෙනම් එතකොට එයාට බඩගින්න නැති වෙනවද? එයාට බඩගින්න නැති වෙන්නේ එයා කාපු දවසට. එතකොට මේ ඔක්කොගෙම දෙන්නෙක් නම් කෑවේ ඒ දෙන්න තුල විතරේ බඩගින්න නිවිලා තියෙන්නේ. අපි ඔක්කොගෙම බඩගින්න නිවෙන්නේ අපි එක එක්කෙනාගේ බඩට වෙන වෙනම වැටිච්ච දවසට. අපි එක එක්කෙනා වෙන වෙනම බඩ පුරව ගත්ත දවසට. එතකොට අපි කියනවා අපිට බඩගිනි නෑ. එතකොට අපි කියනවා අපි ඔක්කොම බඩගිනි නිවා ගත්තා කියලා. ඒ වගේ එක එක්කෙනා තනි තනිවම වෙන් වෙන්ව තම තමන්ගේ ජීවිතය තුළට ධර්මයේ ගන්න තියෙන්නේ. ඕපනායක කිව්වේ ඒකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කිව්වේ බුද්ධිමත් එක්කෙනා තමන්ගේම අත්දැකීමක් හැටියට මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. කවුද මේක කරන්නේ එතකොට? බුද්ධිමත් එක්කෙනා. බුද්ධිම තමන් බුද්ධිමත්ද කියන එක තමන් අවබෝධ කරගන්න ඕනේ. මොකද ධර්මයේ හැසිරෙනවා නම් තමන් උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන කෙනෙක්. නූපං අකුසල් නූපදවන කෙනෙක්. ඒ වගේම නූපන් කුසල් උපදව ගන්නා කෙනෙක්. උපන් කුසල් වැඩි දියුණු කර ගන්න කෙනෙක්. ඒ විදිහට බලද්දී අපිට අකුසල් වල නම් ගැටලුවක් නැහැ නේ. අකුසල් නම් තියෙනවා. අපිට අපේක්ෂාව තියෙන්නේ කුසල් ගැන. දැන් අකුසල් හොයන්න නෙමෙයි මෙහි ආවේ අපි. ඔව් අකුසල් තියෙනවා හැමතිස්සෙම. අපිට තියෙන තියෙන අකුසල් තමයි අපේ ප්‍රශ්නේ. දැන් අපිට ඕන මේ අකුසල් ටික නැති කරගන්න. ඊළඟට අපිට කුසල් මදි. දැන් අපේ තියෙන කුසල් අපිට මදි. අපිට මේ කුසල් දියුණු කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ මහන්සි ගන්නෙ. එතකොට මේ කුසල් දියුණු කරගනිද්දී අකුසල් නැති වෙනවා. කොහොමද ඉන්නේ නැති වෙන්නේ? අකුසල්ට අපි අවධානය යොමු කරන්නේ නැහැ. අකුසල් හට ගන්න දෙන්නේ නැහැ. අකුසල් පෝෂණය කරන්නේ. අකුසල් හටගත්ත තැනින්ම අපි අකුසලෙ අයින් කරනවා. අපි ඇතුළේ ඉන්න සත්තු දෙන්නේ. එතකොට අපි එක සතෙක් ඔළුව උස්සනකොට කන්න ඉල්ලනකොට කන්න දෙන්නේ නැහැ. එතකොට මේ අකුසලෙ ඉමීට මැරිලා යනවා. කුසලයේ ඔළුව උස්සනකට කුසලයට කන්න දෙන්න ඕනේ. එතකොට තමයි මේ කුසලයේ වැඩෙන්නේ. කුසලයේ සිහි කරන්න ඕනේ නිතර නිතර නිතර. කුසලස්ස උපසම්පදා. කුසල් රැස් කරන්න ඕනේ. කුසල් රැස් කරන එකට ඊළඟ එක සිද්ධ වෙනවා. සිත පිරිසිදු වීම. ඇයි සිත පිරිසිදු වෙමින් තමයි කුසලයේ වැඩෙන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අකුසලයේ වැඩෙන්නේ සිත කිලුටු වෙමින්. සිත පිරිහෙමින් තමයි අකුසල් එකතු වෙන්නේ හිතට. අකුසල් එකතු වෙන්නකට හිත පිරිහිනවා. අකුසල් එකතු වෙලා හිත පිරිහිනව නෙමෙයි. සිත පිරිහිමින් අකුසල් එකතු වෙනවා. එහෙනම් කුසල් එකතු වෙන්නේ කොහොමද? සිත පිරිසිදු වෙමින් කුසල් එකතු වෙනවා. එතකොට පින්වතුනි ඒ විදිහට එකතු වෙන ඒ කුසල මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි දිනු කරගන්නට දක්ෂ වෙන්න ඕනේ. මොකද හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම අපි තේරුම් ගන්න ඕනේ. සමහර හිතනවා මෙහෙම මේ භාවනා කරොත් විතරක් ඇති. හරිද වැරදිද? වැරදි. සමහර හිතනවා භාවනා කරන්න ඕනේ නැහැ. ධර්ම විතරක් නිකම් ප්‍රගුණ කරගෙන ගියාම ඇති. හරිද වැරදිද? වැරදි. සමහර කෙනෝ නෑ නෑ ඉච්චර දෙයක් ඕනේ නෑ දැන් ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතින් බණ අහන මිනිස්සු ඉස්සරහවිල වාඩි වෙලා හිටියා. උන්වහන්සේ ධර්ම දේශනා කළා ඉතින් අවබෝධ වුණානි. ඉතින් ඒ නිසා අපිටත් ඉතින් එහෙම මද. එහෙම කියන අය නැද්ද? නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒක නෙමෙයි දැන්. අත් වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟ අපි වාඩි වෙලා හිටියා නම් ඔබයි අපි ඔක්කොම අපටත් ඒ සිදුවීම සිද්ධ වෙන්න තිබුණා. අපි හොඳට ඒ අනුව නුවණින් මෙනෙහි කරගෙන ගියොත් මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරද්දි දැක්කූ කුසලතාවය, ඒ හැකියාව ලෝකේ වෙන කිසි කෙනෙකුට තියෙනවද? කිසි කෙනෙකුට නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටි රහතන් වහන්සේලා ඒ ධර්මයේ දේශනා කරද්දි දැක්කූ කුසලතාවය කිසි කෙනෙකුට තියෙනවද? නැහැ. ඉතින් මේ නිසා ඒ කාලේ ධර්මයේ දේශනා කරද්දී මා හිතන්නේ මිනිසයන්ට වීගෙන් අවබෝධ වෙන්න එක හේතුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගනිද්දී අපි ශ්‍රද්ධාව පිටව ගන්න ඕනේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි අපට තියෙන නිවන් මඟ. එතකොට අපි එතෙන්ට තමයි ශ්‍රද්ධාවෙන් එන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවන් මඟ කියලා. මගේ මේ ළඟ දවසක් කෙනෙක් ඇහුවා. එතකොට දැන් මේ භාවනා කරනවා, ධර්මයේ පැසිරෙනවා, මේ කාලය අවබෝධ කරන්න පුළුවන්ද? මොකද මේ කාලය අවබෝධ කරන්න බැරි නම් මේ ධර්මයේ වඳ බැහැලානේ. එදෙන් කේල් ගස් වගේ ලුකුට තියෙනවා කේල් ගස්. වඳ කේල් නම් හිටෝල තියෙන්නේ පී දේවිද. ඉතින් ඒ වගේ එකක් කියලා ඔබ හිතුවේ කියලා ඇහුවා. මංක මම නම් ධර්මයේ ගැන දන්නේ වන්ද බහැපු එකක් හැටියට නෙමෙයි. අර ಗುಣ 6ම තියෙන එකක් හැටියටයි. ස්වක්කාත සම්දිත්තික අකාලික ඊපච්චික. මංකෝ ධර්මයේ කියන්නේ එහෙම මේ කාලේ ප්‍රයෝජන ගන්න පුළුවන්ද බැරිද කියක හිතන එකට සැක කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වෙමයි. උන්වහන්සේගේ අවබෝධයමයි. උන්වහන්සේගේ අවබෝධය සැක කරපු ගමන් එයා ධර්මයේ සැක කරනවා. ධර්මයේ සැක කරපු ගමන් මාර්ගඵලලාභීන් ලෝකේ ඉන්නවද නැද්ද කියලා සැක කරනවා. එහෙම සැකයට එන්න ඕනේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි හිත පැහැදුනා නම් එතන ඉඳලා විවෘත වෙනවා. ඊට පස්සේ ආගේ හිත පහදිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. ඉතින් මං එයාට කිව්වා දැන් ඔබ බුදුරජාණන් වහන්සේ කිරි පැහැදුණි දැකලාද? දැන් අපි මේ දැක්කද බුදුරජාණන් වහන්සේ? අපි හොඳටම දන්නවා ප්‍රතිමා වහන්සේලා තුලින් උන්වහන්සේ දකින්න බැරි බව. දකින්න තියෙන්නේ ධර්මයේ තුලින් උන්වහන්සේගේ ගුණ කදම්බය පේන්න ගන්නවා. අරහං ආදී ගුණ ගුණ නවයම පේන්න ගන්නවා. දැන් මේ සතර පාය ගැන නම් මට මුලින්ම මට නම් සැක හිතුනේම නැහැ. මුල් කාලේ ඉගෙන ගනිද්දී උනත් අපාය තියෙනවද නැද්ද කියලා මට හිතුනේම නැහැ. මට හිතුන්නේ නැත්තේ මේකයි. බුද්ධ දේශනාවේ තියෙනවනේ සෝතාපන්න වුණොත් අපාය නිදහස් කියලා. ඉතින් මං කල්පනා කළා අපාය නිදහස් වෙන නම් අපාය තියෙන්නේ පැයි. ඉතින් මං හිතුවා දැන් අපායක් නැත්තම් අපිට මාර්ගඵල උන්නේ නැහනේ. ආයි උපදීමක් නැත්තම් ආයි සංසාරයක් නැත්තම් මේ රාහතන් වහන්සේ ලවුනෙත් නෑ, මාර්ගඵලලාභින් ඕනෙත් නෑ, ධර්මය ඕනෙත් නෑ, බුදුරජාන් වහන්සේ ඕනෙත් නෑ, මොකුත් ඕනේ නෑනේ. මේ ජීවිතේ තියෙන දෙයක් කාලෙ ඉඳලා මැරලා යන එක නේ. එහෙම නෙමෙයිනේ මේකේ. ඊට පස්සේ මං කල්පනා කළා බුද්ධ දේශනාවල තියෙනවා සකදාගාමියයි අනාගාමියයි බඹලෝ උපදිනවා. එහෙනම් බඹලෝ තියෙනවා. ඊළඟට තියෙනවා රාහතන් වහන්සේලා පින්වම් පානවා. එහෙනම් නිවන තියෙනවා. ඉතින් මේවා තේරුම් ගන්න අපිට පොඩි දෙයක් ඕනේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදව ගන්න විතරයි. ඒ පොඩි දෙයක් වුණාට එතනට එන්නයි අමාරු. එතනට ඇවිල්ලා තමයි ආයේ සද්ධාවට ඇවිල්ලා යා මේ මාර්ගයට පැමිණෙන්නේ. එතකොට මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ පටන් ගන්න මොකෙන්ද? සම්මා දිට්ඨියෙන් අපි පටන් ගන්න. පටන් අරගෙන තමයි සම්මා සංකල්පාදයට එන්නේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට සම්මා දිට්ඨියට එන්න උත්සාහ ගැනීම තමයි වැදගත්ම කාරණා. සම්මා දිට්ඨියට එන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධඥානෙන්. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධඥානය කියලා කියන්නේ පින්වතුනි, දැන් අපි මේතන කතා කළානේ අද මේ සාරපිය හතර දෙනා, වදකිය පස් දෙනා, අභ්‍යන්තර වදකයා, ඊළඟට පාලු ගම, ගම්පහරණ හොරු, මේවා ගැන බුදුරජාණන් වහන්සේ තෝරපු දේ ඔබ නුවණින් විමසන්න තමා තුළින් විමසනකට ඔබට තේරුම් යයි මෙතන තිබෙන්නේ නිස්සාර වූ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දෙයක් කියලා. අනාත්මයි කියන්නේ දැන් අනිත්‍ය ඔස්සේ තමයි බලන්න තියෙන්නේ. දැන් අනිත්‍ය තේරෙන්නේ නැත්නම් දුක තේරෙන්නේ නැහැ. අනිත්‍ය තේරෙන්නේ නැත්නම් අනාත්ම තේරෙන්නේ නැහැ. එතකොට මේ සියලුම අවබෝධයට මුල අනිත්‍යයි කියන අවබෝධයමයි. අනිත්‍ය කියන කාරණේ තේරුනොත් ටික ටික ඒක තමයි Tamanට යථාර්ථය දකින්න ඇති කරගන්නා වූ උපකාරක මාර්ගය. මොකද අනිත්‍යයි කියලා තේරෙද්දී ඒ අනිත්‍ය දේ තමයි තමාගේ අනසකට පවත්තන්න බැරි. අනිත්‍ය දෙයක් බෑ අපි අනසකට පවත්තන්න. බලන්න ඔබ අනසක් යටතට ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න ඔබට ඇති වෙනවා කියමු සැප වේදනාව. අපි ගම්මු ඔබ ඔන්න අවුරුදු ආවනේ පසුගිය කාලේ. ඔන්න අවුරුදු කාලේ කාපු රසම දේ මොනවද? අචාරුද? ආස්මීද? ඈ ඈ කැවුම්. හා කැවුමක් කනවා කියමු ඔබ. දැන් උන් රසයි. ඔබ කාපු ෂා මේක රසයි. දැන් ඔබට පුළුවන් මේක රඳව ගන්න. ඇයි බැරි? අනිත්‍යයි. අනිත්‍ය නිසා රඳව ගන්න බෑ. හැම දෙයක්ම එහෙමයි. එතකොට ඔබ රඳව ගන්න බැරි නම් නමුත් ඔබ රඳව ගන්න ආස කරන්න පුළුවන්. තමන්ට ඕන හැටියට රඳව ගන්න බෑ. විඳීම රූපේ තමන්ට ඕන හැටියට රඳව ගන්න බෑ. විඳීම තමන්ගේ අනසකට යටත්ව නැහැ. සංඥාව තමන්ගේ අනසකට යටත්ව නැහැ. සංස්කාර තමන්ගේ අනසකට යටත්ව නැහැ. විඥානේ තමන්ගේ අනසකට යටත්ව නැහැ. එහෙනම් මොකිට යටත්වද මේවා තියෙන්නේ? හේතුන් යටත්. හේතුන් නිසා හටගන්නවා. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. මේ මෙතනින් තමයි අපිට මේ ප්‍රවේශයේ තියෙන්නේ අනිත්‍යයි කියන කාරණේ. ඉතින් නුවණින් විමසන්න විමසන්න විමසන්න එයා තේරුම් ගන්නවා මේ අනිත්‍ය දේ අවබෝධ නොවීමෙන් තමයි මේ මේ කෙරෙහි කෙලෙස් හටගන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ නොවීමෙන් තමයි කෙලෙස් හටගන්නේ. ඉතින් මෙයාට හරියටම තේරුණොත් මේ පංච උපාදානස්කන්ධේ හේතු නිසා හටගන්නවා, හේතු නැතිවෙන්නේ නැති වෙනවා කියලා, එතන තමයි යාගේ නිවන් මගේ මූල ආරම්භය. ඇයි එතන ඉඳලා යා දැන් රූපේ අනිත්‍ය වූ හේතුන් නිසා හට ගන්නව නැති වෙනවා කියලා අවබෝධයක් එයා තුළ ඇති වුණා නම් එයා රූපයේ මුල් කරගෙන සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ තමාගේ වශගේ මේ පවත්වා ගන්න ඕනේ කියන අදහසට, ඔව් ඒ කියන්නේ තමා පවත් ගන්න පුළුවන් කියන අදහසට එන්නේ නැහැ. එයාට තේරෙනවා මේක අපි සාත් සම්පායන් කළාට සැලකුවාට අනිත්‍ය තත්ත්වයට ගොදුරු වෙච්ච දෙයක්. විඳීම ගැනත් තේමයි, සංඥාව ගැනත් තේමයි, සංස්කාර ගැනත් තේමයි, විඥානය ගැනත් තේමයි. ඉතින් මේ අවබෝධය ඇති කර ගැනීම තමයි ජීවිතයේ තියෙන්නේ. ඉතින් මේ අවබෝධයට ආපු එක්කෙනාට තමන්ගේ ජීවිතයේ තුල සාර්ථකත්වයක් අත්විඳින්න පුළුවන්. සාර්ථකත්වය කියන්නේ මොකද්ද? තමන්ට තමන්ව පේන්න ගන්නවා. තමන්ට තමන්ගේ ජීවිතය තුළ හිත අපිරිසිදු කරන දේවල් තමන් අඳුන ගන්නවා. තමන් දන්නවා ඒක මේ ආත්මයක් තුලින් එන ඒවා නෙවෙයි. කාලය ඇතිසි ඇති වෙච්ච මේ හිතට ඉඩ දීලා අකුසල් පුරුදු කරලා ඇති වෙච්ච ඒ හිතේ ස්වභාවයෙන් එකපාරට පුරුද්දට වැටෙන්නේ නැද්ද මේ හිත? පොඩි දෙයක් තියෙන්නේ. එකපාරට මේ හිත පුරුද්දට වැටෙනවා. දැන් හොඳට බලන්න හිතල මේ අලුතින් වෙලා මේවා කිරීම නිසා අපි අර පරණ පුරුද්දෙන් නිකන් අවුල් වෙලා වගේ එකක් මොකක්වත් නැද්ද නිකන්? මට නම් තියෙනවා. එහෙම හිටිනවා. මොකද අපිට පුරුදු වෙලා තියෙන්නේ අර පරණ වෙලාවට වැඩ කරලා. දැන් ඒක අපි පරණ වෙලාවේ හරි පහසුවක් දකින්නවා. මේ වෙලාව අපිට ඊට වඩා නිකන් වෙලාව නිකන් අපිට හසුරුව ගන්න අමාරුයි වගේ එකක් තේරෙනවා. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් අරගෙන අපි මේ ජීවිතය අවබෝධ කරගන්න දුර්ලභ අවස්ථාව අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන අපි ආර්ය සත්‍ය අවබෝධයට එන්න ඕනේ. හැබැයි නුවණින් විමසීමෙන් මම ඔබට කිව්වේ අර සුළු සිද්ධියක් නිසා කෙනෙකුගේ කල්පනාව පළල් වෙනවා. අපේ කල්පනාව පළල් වෙන්නේ නැත්තම් අපි ඉන්නේ හිටපු තැනම නම් අපි අසුතුත් පුතජන. අපේ කල්පනා පළල් වෙනවා කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඉතින් ඒ නිසා ඔබට ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් මේ ධර්මයේ දියුණු කර ගැනීමේ දුර්ලභ භාග්‍යය උදා වේවා. සාදු සාදු සාදු.